ආරබත නික්‍රමත යුංජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේලං නලාගාරං වකුංජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. ගෞරවනීය හඳුරන් වහන්සේගෙන අවසරයි. සිරිත් පරිදි අප සිද කරන සංසරණ නැමකිරණ සදහම් සාකච්ඡාවෙහි හතරවෙනි වැඩසටහනයි අද මේ පවත්වෙන්නේ. අද අපේ මූලික තේමාව සග්ගමග්ග සහ මොක්ඛමග්ග කියන කාරණා දෙක, නැත්නම් ස්වර්ග මාර්ගය සහ මෝක්ෂ මාර්ගය කියන කාරණා දෙක. එතකොට මේක අප තෝරා ගන්න හේතුව බුදුදහමේ තියෙන දේශනා දිහා බලනකොට පැහැදිලිවම වෙනසකට භාජනය වෙන කාරණා දෙකක්. ඒ දෙකට අදාළ කරුණු වෙන වෙනම සඳහන් වෙනවා. ඒ දෙකටම අයිති කරුණු එක දේශනාවක් තුළ සඳහන් වෙනවා. එතකොට සමහර දේශනා තියෙනවා ස්වර්ග මාර්ගය විතරක්, සුගතියේ මාර්ගය විතරක්. දැන් සග්ගමග්ග කියවම අපි හිතන්නේ දිව්‍ය ලෝකය කියලා නේද? ඇත්තම මිනිස් ලෝකයක් සුගතියක් විදිහට සැලකන්නේ. සග්ගමග්ග කියන එකේ තේරුම තමයි සුගතිය කියන එක. සුගතිය ගත්තොත් මිනිස් ලෝකයේ දිව්‍ය ලෝක 6, රූපාචර බ්‍රහ්මලෝක 16, අරූපාචර බ්‍රහ්මලෝක 4 කියන මේ සියල්ලක්ම සුගති විදිහට සැලකන්නේ. එතන අනේ සුගතියට යන මාර්ගය දේශනා කළා. ඊළඟට මොක්ඛ මග්ග නැත්නම් නිබ්බාන මග්ග නැත්නම් විමුක්ති මග්ග මේ ආදී නම්වලින් සඳහන් වෙන විමුක්තිගාමි මාර්ගය පැහැදිලි කර දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනකොට උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා. ඒ ඥාන රහසියක් ලැබුණා. එන් එකක් තමයි චතුප්පාද ඥානය කියලා කියන්නේ. දැන් චතුප්පාද ඥානයත් එක්කම බුදුරජාණන් වහන්සේට පෙනුණා එක භවයක ඉන්න සත්වයන් ඒ භවෙන් චුත වෙන ආකාරයත්, නැවත භවයකට ප්‍රතිසන්දි ලබන ආකාරයත් උන්වහන්සේට පෙනී ගියා. මෙන්න මේ කාරණය සමගම උන්වහන්සේට ලෝක සත්‍යය ගැන බලවත් සංවේගයක් හටගත්තා. ඒකට හේතුව තමයි සුගතියෙන් නැත්නම් මනුස්ස ලෝකෙන් චුත වෙන බොහෝ සත්වයන් නැවත ඉපදෙන්නේ මිනිස් ආත්ම භවයට වඩා පල්ලෙහා ස්ථානවල. ඒ අතරන විශේෂෙන මනුස ලෝකින් චුත වෙන අය දිහා බැලුවහම පෙනක්ෂණයක් තමයි ඒ බොහෝ දෙන කිවදෙන ප්‍රේත ලෝකී. ඒකට හේතුව තමයි දැඩි ලෝභය කියන කාරණය. දැඩි ලේසින් කටයුතු කරවතින් එහි ආදීන විදියට නිරේ තමයි ඉපදෙන්නේ. ආසාවෙන් අභිජ්ජාවෙන් නැත්තම් දැඩි ලෝභයෙන් මිය ගියොතින් එහි විපාක විදියට බොහෝටිපදීනේ ප්‍රේතෝති. අනේකත් උන්වහන්සේ දැක්කා. අන්න එහෙම දැකපු නිසා තමයි උන්වහන්සේ ධර්ම දේශනා කරද්දී ඒක බලාපොරොත්තුවක් වුණේ. මනුස්ස ලෝකයේ මේ මුණගැහෙන සත්‍යයන් මරණයෙන් පස්සේ දුගතිගාමී නොවන විදියට සුගතිගාමී මාර්ගයේ පිහිටවන්නට. ඊළඟට ඒ සුගතියේ පිහිටවපු සත්‍යයන් ඊළඟ පියවර විදියට නිර්වාණගාමී මාර්ගයට යොමු කළා. එක දේශනාවක් තුලදී මැතැමිට ස්වර්ග මාර්ගයත් සඳහන් වෙලා තියෙනවා, මොක්ෂ මාර්ගයත් සඳහන් වෙලා තියෙනවා. ධාරයන් කැටිට මංගල සූත්‍රය ගත්තොතින් මංගල සූත්‍රයේ දැන් දානංච ධම්මචර්යාච එයාදී සුගතිගාමි මාර්ගය කියනවා. ඊළඟට අරිය සත්‍යාන දර්ශනං නිබ්බාන සච්චි ක්‍රියාච ආදී වශයෙන් මොක්ෂ මාර්ගය ගැන සඳහන් කරලා තියෙනවා. දැන් ව්‍යාකපජ සූත්‍රයේ දීඝඥානකෝලයයිලා සඳහන් කරනවා, ස්වාමීන් අපි ගිහි වස්දරණ අය, ගිහි වස්ත්‍රාදීන අය, සෝන විලුම් ගලන අය, ආභරණ පනදින අය, අන්නෙවෙනි අය හැටියට අපට මේ ජීවිතයේ සාර්ථක වෙන්නත් මරණයෙන් මතු ජීවිතයේ සාර්ථක වෙන්නත් යමක් දේශනා කරන්න කියලා. අන්නේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මෙලොව ජීවිතයේ සාර්ථක වෙන කරුණ කියන වගේම පරලොව ජීවිතයේ සාර්ථක වෙන කියපු කරුණවලදී සද්ධා, සීල, ඊළඟට ඡාග ප්‍රඥා, සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, ප්‍රඥා සම්පදා. මෙන්න මේ කාරණා හතර කියද්දී මෙතන සුගතිගාමි මාර්ගය සඳහන් කරලා තියෙනවා, විමුක්ති මාර්ගය සඳහන් කරලා තියෙනවා. අර ප්‍රඥා සම්පදා කියන එකෙන් උද්‍යප්පේගාමිනී පඤ්ඤාව සඳහන් කරනවා. නැත්තම් අනිත්‍ය මෙනෙහි කිරීම ගැන සඳහන් වෙනවා. ඒක ඍජුවම නිවන් මාර්ගයට සම්බන්ධ කාරණයක්. එතකොට ඊටාම් පැහැදිලි කාරණයක් අච්චරෝ ඕනාරික විදිහට තමන් මේ ගිහිවස් දරන අමුදරු සම්බන්ධතා සම්බාධක සහිත වෙන්න කෙනෙක් විදිහට අනුශාසනයක් ඇහුවත් ඔහුට මේ නිවන් මාර්ගයේ ඡායාව දීලා තියෙනවා. ඒක තමයි වැදගත් කාරණය. සුගතිගාමි පැමිණීම විතරක් නෙවෙයි හැකි හැම ස්ථාවකදීම නිර්වාණගාමි මාර්ගයට අදාළ කරුණු දේශනා කරලා තියෙනවා. හැබැයි ඒ අතරේ අපිට දැක ගන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. සමහර තැන්වල සම්පූර්ණයෙන්ම සුගතිගාමි වීම විතරක් දේශනා කරලා තියෙනවා. උදාහරණයක් ඇටියෙද චත්තමානෝග ගාථා ගත්තොත් චත්තමානෝග ගාථාවල සද්ධාම ගැන කියන්නේ විශේෂයෙන් තෙරුවන් ගුණ කියලා බුදුරජාණන් වහන්සේ දැක්ක උට ඒ වෙලාවේ හැටියට උට සුගතිගාමී වෙන මාර්ගය විතරයි කියලා දෙන පුලංකම තිබුණේ. එනිසාව ශ්‍රද්ධාවෙ පිහිටවලා උට සුගතිගාමී මාර්ගය කියලා දුන්නා. ඊළඟට තවත් ආස්ථා ගන්න සඳහන් වෙන ඒ වගේම සුගතිගාමී වීම විතරක් දේශනා කරපු කාරණා තියෙන දේශනාවල විශේෂයෙන් පුඤ්ඤාභිසන්ද වගේ සූත්‍රවලදී ඒක සඳහන් වෙනවා. මහා පුණ්‍ය ගංගා අට ගැන සඳහන් කරද්දී පුණ්‍යකාමී ජීවිතයක වටිනාකම තමයි කියලා තියෙන්නේ. එතකොට එතෙන්දී ලෞකික පින ලෞකික කුසලය ගැන ඉතිං අවධානය යොමු කළා තියෙනවා. වරක් එක්තරා බ්‍රාහ්මණෙක් කැරි බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහපු වෙලාවේදී වයසක වියපත් දෙන්නෙක් කැරි ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි අප දැන් වයසින්නේ ඉතින් අපට පරලෝ ජීවිතය හැමත වෙන්නේ අංශ දෙකක් කියන්න කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තනිකරම සරගදාමි මාර්ගය. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවය ආදී වශයෙන් නැත්තම් උපනීත ජීවිතම අප්‍රමායු ජරූපනීතස්සන සම්තිථානා ඒතං භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාට සුඛාවානි කියලා තියෙනවා. ඒක බුදුහාඳුරම දේශනා කරන්නේ. සැප කියලා දෙන පින්දහම කරන්නයි කියලා දේශනා කරනවා. ඉතින් එතෙන්දී පැහැදිලිම කාරණයක් තමයි මේ පුඤ්ඤ කියන කාරණයට විතරක් ආදාන යොමු කළ දේශනා කළ තියෙනවා. ඒ වගේම ඒකාතාව නැවත දෙකෙනෙක් ඇලසනාන්තර වේලාවේදී පුඤ්ඤානි කෛරාට සුඛාවානි කියලා නෑ බුදුහාඳුරෝ. ඒක ඊට පස්සේ වෙනස් කළා ලෝකානි සම්පජේ සම්තිපෙක්කෝ කියලා ගාථා වෙනස් කරලා නවර්තකදිනක් දීලා තියෙනවා. ලෝකානි ශාත්හරින කියලා ඒ කියන්නේ කෙලින්ම මේ ලෝකෙට දින ආසවක් කරලා මේ සංසාර ගැටේ නිදහස් වෙන තමයි තියෙන අනුශාසනා කරලා තියෙන්නේ. එතකොට බුදුහාරෝ නිතරම ඔඩියන්ස් එක ගැන සැලකිලිමත් වෙලා තියෙනවා. ඒ හර ශ්‍රාවකයාගේ බුද්ධි මට්ටම අනුව තමයි දේශනා කරලා තියෙන්නේ. එහෙදි විශේෂයෙන් බුදුරජාණන් වහන්සේට තියුණු හේතෝ පරිඥාන ආසියානුසේ ඥාන ඉන්ද්‍රී පරෝපරියත් ඥාන අදි විශේෂයෙන් සඩස් ආධාරා ඥාන වලට ඇති මේ කරුණු ශ්‍රාවකයන්ගේ ආසියානුසේ සද්ධා හරි ඉන්ද්‍රිය ධර්ම මේව ඉතාම මනුවෙන් තේරුම් අරගෙන ඊට ගැළපෙන විදිහටම දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ හැකියා බුදුරජාණන් වහන්සේට ඉතරයි තිබුණේ. සරුවත් මහ හිමිනම වහන්සේටවත් ඒ හැකියාව තිබෙන්නේ නැහැ. ඉතින් ඒක බලව තමයි වහන්සේ ධර්ම දේශනා කළේ. ඉතින් අප මේ සඳහන් කළේ මේ ස්වර්ග මාර්ගය හා මොක්ෂ මාර්ගය කියන කාරණා දෙක. ඒකට හේතුව තමයි හැම කෙනාටම ගැඹුරු ධර්ම අවබෝධය කරන්න තරම් බුද්ධියක් තිබුණේ නැහැ. ඒක බුදුහාම මැනීම තේරුම් ගත්තා. ඒ නිසා විවිධ බුද්ධි මට්ටම්වලයි ඉන්නේ. දැන් ලෝකයට ධර්ම දේශනා කරන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ලෝකයට මේ දේශනාව කරන පසුබැස්සෙත් ඒකමයි. මේක බොහෝම කැලස් බයිත සත්‍යයන්ට මේ වගේ දර්ශනයක් තේරුම් ගන්න අමාරුයි කියන කාරණය බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. රාග රත්තහන දක්හන්ති আদি වශයෙන් සඳහන් වෙනවා. රාගයෙන් රත්ුණා වූ ලෝකයට මේක තේරුම් ගන්න අමාරුයි කියලා. නමුත් එහෙම හිටියත් බුදුහාම ඊට පස්සේ තේරුම් ගත්ත මේක හරියට නෙළුම් විලක් වගේ මේ ලෝකය කියන එක නෙළුම් විලේ එක එක මට්ටමේ මල් තියෙනවා. පල්ලෙහාම මඩේ තියෙන මල් තියෙනවා. උඩට ටිකක් වතුර ගාන්න වගේ ආපු මල් තියෙනවා. ඊට වඩා උඩට මැවිලා පිපෙන ඔන්න වෙන තියෙන මල් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝක සත්‍යයක් කියලා බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා. එතෙන්දී උන්වහන්සේ ස්වර්ගගාමී මාර්ගය අවශ්‍යයිට සුගතිගාමී වෙන්න ඇයිද ඒ මාර්ගය නිවන් මාර්ග ඍජුවම දේශනා කරන්න අවශ්‍යයි කියලා දේශනා කළා. සමහර අවස්ථාවල අනුපූර්ව ප්‍රතිපදාවෙන් දේශනා කළා. මුලින් ඉඳන් ගැඹුරටම අනිද්දට දේශනා කළා. එතකොට මේ මුල් ටිකට කියන්නේ ආනුපෝදී කතා කියලා. දෙවෙනි කොටසට කියන්නේ සාමුඛාංශික දේශනා කියලා. ආනුපෝදී කතා කියන්නේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමනං ආදීනවන්, ඕකාරං සංකලේශං, නෙක්ඛාමේත ආනිසංසම් මේ ආදි වශයෙන් දානේ ආනිසංස නැත්නම් දාන කතා සීලේ පිළිවඳ කතා ස්වර්ගයේ පිළිවඳ කතා තේසයන් පිළිවඳ කතා මෙන්න මේ වගේ ටිකෙන් ටික ලෝකයට සම්බන්ධ කටයුතු කතා ටික දේශනා ටික කළා ශ්‍රාවකයන්ගේ හිත මෘදු වුණාට පස්සේ ඊළඟට දේශනා කරනවා සාමුක්කංශික දේශනාව. අර අනුපුප්පී කතාවෙන් කියන්නේ බේස් කරගෙන තියෙන්නේ සුගතිගාමී යන මාර්ගය. සාමුක්කංශික දේශනාව කියන්නේ චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ධර්මය. මේක තමයි අනුපිළිවෙල කතාව කියලා කියන්නේ. එතකොට මේ වගේ මුලින්දාමකට ගිහිපු අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට අර මුල කොටස විතරක් කියලා නිවාඩපත් කරපු අවස්ථාවක් තියෙනවා. සමහර විට මුල කොටස නොකිය අර අවසාන කොටසම ඍජුවම අවධානය යොමු කරලා දේශනා කර බෙවක් තියෙනවා. දැන් ධම්මචක්ක සූත්‍රය, බාහ්‍ය සූත්‍රය, ඒ වගේම පුබුසාදීල දේශනා කරපු දේශනා, අනන්ත රත්න සූත්‍රය මේ දේශනාවල අර අනුපූරක කතාවක් නැහැ. දාන කතා සීල කතා කරන කතාවක් නැහැ. කෙලීම ප්‍රඥාව ලබන හේතුඵල ධහම පරිසම්පාදයේ සමුදේවැය ඒව ඍජුවම ඉලක්ක කළා. ඊට අදාළ දේශනා තමයි කළේ. ඒකට හේතුව තමයි ඒ ඔඩියන්ස් එක සම්පූර්ණයෙන්ම මේකට මේ අවබෝධ කරගන්න සූදානම් ඉඳලා තියෙන්නේ. මෙන්න මේක තමයි මේ බුදුදහමේ සග්ගමග්ග සහ මොක්කමග්ග කියලා කියන්නේ. අපිට විශේෂ කුසලතාවයක් තියෙන්න ඕන යම් කිසි දේශනාවක් අහනකොට ඒ දේශකයන් වහන්සේ කියන්නේ මේ කුමන කාරණයක්ද කියලා. අනිත් එක ගාථාවක් සූත්‍රයක් දැක්කත් අපිට හැකියාවක් තියෙන්න ඕන මේ සූත්‍රයෙන් මේ ස්වර්ග මාර්ගයද කියන්නේ මොක්ෂ මාර්ගයද කියන්නේ දෙකමද කියන්නේ දෙකෙන් එකද කියන්නේ. දැන් උදාහරණයකට ජටා සූත්‍රයේ සීලේ පදිත නරෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤාච භාවයම් ආදාබිනේ නිබකෝ බික්කු සෝයමන් විතරේ ජටම් යත්තනාමංච රූපංච අසී සංගරුජ්ජති පටිගං රූප සංඥාංච එත්තේසා චිත්තසේ ජටම්. දැන් මෙතනින් ඍජුවම දේශනා කරන්නේ විමුක්ති මාර්ගය. මෙන්න මේ වගේ දේශනා දැක්කට පස්සේ අපිට මෙන්න මේ හැකියාව තියෙනට ඕන මේ කුමන අංශයක් ගැනද මේ කියන්නේ කියන එක. ඒකේ තමයි වැදගත්. විශේෂයෙන් ගිහියන්ට මේ ගැන දැනුමක් නැති වෙන්න පුළුවන්. දේශකයන් වහන්සේ හැටියට අපිට මේ කුසලතාවය තියෙනට ඕන. ඒ නිසා තමයි අපි වැඩිපුර ප්‍රමාණයක් සූත්‍ර ධර්ම දේශනා පරිශීලනය කළා අපි දැනුමෙන් බොහොම ඉහළ මට්ටමක ඉන්නට අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ දේශනාව කරගෙන යද්දී ධර්ම මාර්ගයේ ආරම්භය ඉඳන් අවසානය දක්වාම කරුණ හතරකින් උපකාරවත් බව ලබන්නට ඕන. ඒ එක තැනකින් සෝතාපට්ටි අංග කියලා කියනවා. තවත් අවස්ථාවක පඤ්ඤා බුද්ධි කර ධර්ම විදිහට කියනවා. කරණ හතරක්. සාමාන්‍ය පෘථග්ජන මට්ටමේ ඉන්න අයගේ ඉඳන් මාර්ගවලාභී උතුමන් හරහා රහතන් වහන්සේලාත් ඇතැම් අවස්ථාවල පරිශීලනය කරපු කරණ හතරක් විදිහට මේ හතර දෙක ගන්න පුළුවන්. මේ කරුණ හතර තමයි කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම පරිපදා. දහම් පණිවිඩය දේශනා කරන මිතුරන්ගේ ඇසුර. ඒක ෆිසිකලි මිතුරෙක් වෙන්න පුළුවන්, නැත්නම් පොතපතක් වෙන්න පුළුවන්, වෙන සෝස් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ මේ ධර්ම ඇහිීම. චතුරාර්ය සත්‍ය මිශ්‍රිත. දුකෙන් නිදහස් වීම අරමුණු කරගෙන තියෙන දේශනා අහන්නට ඕන. ඊළඟට ඒ දේශනාවට අනුව නොනින් මෙහි කරන්න ඕන. ඊළඟට ඒක ප්‍රායෝගිකවම භාවනා විදියට සමථ විදර්ශනා විදියට නැත්නම් සීල සමාධි ප්‍රඥා විදියට නැත්නම් සතර සතිපට්ඨාන විදියට නැත්නම් ආර්ය සංඝ මාර්ගයේ විදියට ප්‍රතිපදාවට එනකට ඕන. ඒත් මෙන්න මේ කරුණු හතර පුද්ගලයන් කෙනාට සේක වෙන්නත්, සේක පුද්ගලයාට අසේක වෙන්නත්, අසේක නම් නොහොත් රහතන් වහන්සේට පිරිනිවතේ ලෝකෙට වඩාත්ම සේවයක් කරමින් සෝදායි වාසය කරන්නත් මේ කරුණ හතර අතිශයින්ම වැදගත් වෙනවා. රහතන් වහන්සේ කෙනෙක් ගත්තත් ඇතැම් අවස්ථාවලදී ලෝකෙට සේවය කරන්න බලාපොරොත්තු වෙච්ච වෙලාවේදී තවදුරටත් ධර්ම ශ්‍රවණය කළා තියෙනවා. තවදුරටත් අනිත්‍යය සමග සාකච්ඡා කළා තියෙනවා. ඒක තමන්ට විතරක් නෙවෙයි තමන් සාකච්ඡාවට එළඹෙනවනම් ඒ වටේ අහගෙන අනිත් භික්ෂුන් වහන්සේලාට, ගිහියන්ට, තමන්ට දෙවියන් බ්‍රහ්මයන් අහගෙන ඉන්නවා. ඒ බොහෝ දෙනාගේ යහපත සඳහා එමණ සරුවත් හාමුදුරුවෝ, මහකච්චාන හාමුදුරුවෝ, කොට්ටිත හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ මේ වගේ ස්වාමීන් වහන්සේලා එකතු වෙලා ධර්ම සාකච්ඡා කළා කියලා. ඒක තමයි දැන් කන්නේ. බුදුහම ධර්ම දේශනා කරන්නේ පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සේක පුද්ගලයාට අසේක වෙන්නත්, අසේව කෙනාට පිරිනිවතේ සුවදායී වාසය කිරීමක් සඳහායි මේ ධර්ම දේශනා කළ තියෙන්නේ. එතන රහත් භාවයටපත් උනත් සමහර විට ත්‍රිවිද්‍යාව නැතුව ආසවක්ඛ ඥාණයෙන් විතරක් රහත් වෙලා ඉන්නවා. සාමාන්‍ය රහත් භාවය කියන්නේ පොබේ නිවන් සංසිද ඥාණය, දීපචක්කු ඥාණය, ආසවක්ඛ ඥාණය කියන මෙන්න මේ තුන බේස් කරගෙන තමයි බොහෝ විට රහතන් වහන්සේ කෙනෙකුටපත් වෙන්නේ. හැබැයි තව සමහර අය ඉන්නවා පොබේ නිවන් සංසිද ඥාණය, දීපචක්කු ඥාණය නැතුව ආසවක්ඛ ඥාණයෙන් පමණක් අපි යටිකන සුස්ක විදර්ශක කියලා. නැත්නම් විදර්ශනා පූර්වංගම සමතින් ගිහිල්ලා රහත් භාවයට පත් වෙන තුමනුත් තියෙනවා. එතැන්වල මේ රහතන් වහන්සේලා රහත් වුණාට පස්සේ තවදුරටත් ධ්‍යාන විඥාය පැත්ත දිනු කරලා ඒ තමන්ගේ සමහර ස්කිල්ස් දිනු කරගෙන කටයුතු කරලා තියෙනවා. ඒක අර ලෝභයට හෝ මානෙට කරන එකක් නෙවෙයි. තවදුරටත් ලෝකෙට ධර්ම දේශනා කළ ධර්මයෙන් සේවයක් කරන්න බලාපොරොත්තු වෙන සාන්නාතලෙම කරපු අවස්ථා තියෙනවා. උදාහරණයක් ඇටියෙද මිහිඳු හාමුදුරුව රහත් වුණාට පස්සේ තමයි අභිඥා ලබාගෙන තියෙන්නේ. ඒ වගේම උන්වහන්සේ රහත් වුණාට පස්සේ ත්‍රිපිටකේ කටපාඩම් කිරීමේ ඒ වගේම වා තම කරුණු කළා තියෙනවා. ඒ කළා තියෙන්නේ ලෝකෙට සේවයක් කරන්න ඕන නිසා. ඉතින් මේ වගේ කරුණොත් ධර්මය තුළ අපට දැක ගන්න පුළුවන්. ඒ නිසා මේ කරුණු හතර ආරම්භයේ පටන්ම අවසානයේ දක්වා පවත්වා ගන්නට ඕන. එතකොට මෙන්න මේ ස්වර්ගගාමී මාර්ගයේදී බුදුහාඳුරෝ නිතර දේශනා කළා තියෙන්නේ දානමයන් පුණ්‍ය ක්‍රියාවත්තු, සීලමයන් පුණ්‍ය ක්‍රියාවත්තු, භවනාමයන් පුණ්‍ය ක්‍රියාවත්තු කියන මෙන්න මේ දාන, සීල, භවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාගෙන කියලා තියෙනවා. තවත් ඉදිකින් කියනවා දානංච සමචරියංච මෙත්ත චිත්තංච භවේ කියලා. දානංච සමචරියංච මෙත්ත චිත්තංච. දානේ කියන්නේ සාමාන්‍ය අපි කියන දානය. සමචරියා කියන්නේ සීලය නැත්නම් පංච සීලය. ඊළඟට මෙත චිත්ත කියන්නේ භවනාව නැත්නම් සමතය. එතකොට සමත කමඨහන අතුරින් මේ දාන සීල භවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රිය අතුරින් ඉහළම පිළ විදියට සූත්‍ර ගානක වර්ණනා කරලා තියෙන්නේ විශේෂයෙන් මෙත්තා ජීදුමෙත සූත්‍රය ආදී සූත්‍ර රසක විශේෂ වර්ණනාවක් කරලා තියෙනවා මෛත්‍රී භවනාවේ අනිසංස විදියට. එතකොට ඒක ලෞකික කුසලලින් ඉහළම කුසලයේ විදියට සඳහන් කරනවා. මහා කන්දක් නැත්නම් ගංගාවක් එක කෙළවරින් ඉඳන් අනිත් කෙළවරට මහා ලොකු කන්දක් දාන දෙනට වඩා අසුරු සනක් ගන්න මොහොතක් සිරු සත්ත්වෝ සෝපත්ත්වා කියන කාරණ සංසෙඩි කරනවා. ඒ තරම් ප්‍රබල කුසලයන් පිළිදෙන්න මේක සඳහන් කරනවා. සමතරිස් කර්මස්ථාන අතුරින් ලෞකික කුසලයේ දිනු කරන්න තියෙන ඉහළම භාවනා කමඨහන් විදිහට සඳහන් කරන්නේ මෛත්‍රී භාවනාව. එතකොට මෙන්න මෙතෙන්දි වෙන්නේ මේ දාන සීල භාවනා කියන තුනෙන් සිද්ධවන්නේ අභිජ්ජා දෝමනස්ස කියන මෙන්න මේ අකුසල විතරක දෙක දුර්වල කිරීම. අභිජ්ජා කියන්නේ දැඩි ලෝභය. ලෝභය සම්පූර්ණයෙන්ම දුර වෙන්නේ රහත් වෙනකොට. ද්වේෂය සම්පූර්ණයෙන්ම දුර වෙන්නේ අනුසය වශයෙන් අනාගාමී වෙනකොට. හැබැයි මේකේ තියෙන කළු ගතිය. ඒ කියන්නේ පංච සීලය කඩ කරන මට්ටමට ලෝභය හා ද්වේෂය අඩු කරන එක. එකෙන අපට ලෝභයේ දේශයේ තිබට කමන්නේ. ඒ ලෝභයෙන් අපි සොරකමක් නොකරනවා කියලවන්නේ. ඒ ලෝභයෙන් අපි කාමයේ වරදා නොහැසිරෙනවා කියලවන්නේ. එකෙන අපි අපාගත වෙන්නේ නැහැ කියන්නේ. අපාගත වෙන මට්ටමේ ඉක්මවල යන්නේ මෙන්න මේව කඩේමත් එක. දේශයේ තිබට අපි ප්‍රාණඝාතය කරන මට්ටමට දේශයක් ඇතු වෙන්නේ නැහැ. අනේක තමයි ලක්ෂණය. එතකොට මෙන්න මේ වගේ අපිට පේනවා මේකේ සීමාව. අන්නේ සීමාව ඉක්මවල යන්නේ නැති විදිහට තමයි අපි මේ දාන සීල භාවනා කියන තුනෙන් අර විශේෂයෙන් අඩංග වශයෙන් ලෝභය සහ ද්වේෂය යටපත් කිරීම කරන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵල විදිහට අපිට කොයි මොහොතෙම ගියත් අපි දුගතියට නොයන විදිහට අපිට ඒකට අවශ්‍ය පරිසරය සකස් කරගෙන තියෙනට ඕන. සාමාන්‍යයෙන් අනිවාර්යම කෙනෙක් දුගතිගාමී නොවෙන්නේ සෝවාන් වෙච්ච කෙනෙක්. හැබැයි එහෙම වුණත් එහෙම ධර්මයේ සඳහන් කළ දින අතරේදී සූත්‍ර ගණනාවක සඳහන් කරනවා යම් යම් කුසලතා ඇති කරගෙන අපට දුගතියෙ මිදෙන්න පුළුවන් කියලා. දුගතිය ඊටාම ප්‍රබල විදියට තහවුරු කරගන්න පුළුවන් අවස්ථාවක් කියලා තියෙනවා. මාර්ගඵල නොලැබුවත් පුදග්ජන මට්ටමේ හිටියත් අර දුස්සීල පුදග්ජන මට්ටමට නොඇටි පුදග්ජන සෝතාපට්ටි පුද්ගලයන් අතර මැද අවස්ථාවක් කියනවා. උරු කියනවා කල්යාණ සීලවන් කියලා. අපි ඒ සමනේ කල්යාණ පුද්ගලයන් කියලා කියන්නේ. අන්නේ වෙන පුද්ගලයන් ගැන ධර්මයේ සඳහන් වෙනවා. රෙෆරන්ස් එක තමයි හත්තිගාමුග්ග කියලා සූත්‍රයක් තියෙනවා. ඒ හත්තිගාමුග්ග සූත්‍රයේ දුස්සීල පෘථග්ජන කෙනාටයි සෝතාපන්න කෙනාට නැත්තම් සෝතපති මාර්ගින කෙනාට නැත්තම් සද්ධානුසාරී ධම්මානුසාරී කෙනාටත් මැද කෙනෙක් ගැන කියනවා. ඔහු ගැන කියන්නේ කල්යාණ සීලවන්තය. යහපත් චරිතයක් තියෙන සිල්වන්ත කෙනා ධර්මය අහපු යම් සිවිතියක සුතවත් කෙනෙකු. එතකොට මෙන්න මේ මට්ටමේ ඉඳගෙන අපට අර දුගතිය මිදෙන්න පුළුවන්. එතකොට දැන් මහානාම සාක්‍යයා වරක් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි, අප බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනකොට, සංඝරත්නය ඇසුරු කරනකොට අපි බොහොම සාමකාමීව ඉන්නවා, කෙලෙස් අඩුව ඉන්නවා. හැබැයි නැවත රජමැදුරට ගියාට පස්සේ මේ සේවකයන් ඇත්තස් සිය පාබල කියන සිවුර නැසෙනක මේව පරිහරණය කරනකොට අපේ හිත මුවා කලබල වෙනවා. හිත මුවා නික්ෂිප්ත වෙනවා. ඇතැමිට දඬුවම් දෙන්න වෙනවා සමහර අයට. එතකොට මෙවැනි අවස්ථාවකදී මා මිය ගියොතින්, මේ හිත වික්ෂිප්ත වෙච්ච වෙලාවක මම මිය ගියොතින් මගේ පරලෝකගතිය කොහොම වේද කියලා. මේක තමයි තවත් ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්නේ අහනකොටම අපට එක කාරණයක් අපි තේරුම් ගන්න ඕන. මොකද ඒ කාරණය මේ වගේ ප්‍රශ්නයක් කවදාවත් සෝතාපන්න කෙනෙක් අහන්නේ නැහැ සාමාන්‍ය. සෝවාන් කෙනාට නියතෝ සම්බෝධි පරායන කියන කාරණේ ඔහු දන්නවා. වෙනත් කෙනෙක්ගේ නොසහගතත් නියම විදිහට සෝතාපන්න වෙච්ච කෙනා දන්නවා ඔහුට විගත කතංගතිය කියලා ලක්ෂණයක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන දුර්විමත් එක්කම ඔහුට විගත කතංගතිය කියලා ලක්ෂණයක් තියෙනවා. සැක සංකා දුරු වෙනවා කියලා. චතුරාසත්‍ය ගැන, පටිසම්පාදය ගැන, හේතුඵල ධර්ම ගැන, සතර ගැන, මරණයන් පස්සේ ජීවිතය ගැන ඔහුට ඊට පස්සේ සැක නැහැ. එතකොට මේ වගේ ප්‍රශ්නයක් අහනවා නම් අපි දන්නවා මේ අහන්නේ සෝතාපන්න කෙනෙක් නෙවෙයි කියන එක. මහානම් සාක්‍ය පස්සේ කාලේ මාර්ගවල ලැබුවා වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්නේ අහන වෙලාවේ ඔහු සෝතාපන්න වෙලා ඉඳලා නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ ඇහුවේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මහානාම ඔබ කොයි මොහොතක මිය ගියත් ඔබ දුගතිගාමි වෙන්නේ නැහැ කියලා. ඇයි එකට හේතුව ඔබ බොහෝ කලක් ශ්‍රද්ධාව, සීලය, සෘතුවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව කියන මේ කරුණෝ ඔබ බොහෝ කාලයක් භාවිත කරපු කෙනෙක්. හරියට ගිතෙල් කලයක් වතුර යට අරගෙන ගිහිල්ලා කලය කුඩු කරාම ඒ ගිතෙල් ටික උඩට එනවා වගේ ඔබ කොයි මොහොතේ මිය ගියත් ඔබ නැවත සුගතියට එනවා කියලා. හරියට ගඟක් පැත්තට නැවිලා තියෙන ගහ ඒ ගහ කොතනින් කැපුවත් ගහ ගමට වැටෙනවා වගේ ඔබත් සුගතියට බර වෙන කෙනෙක්. ඔබ කොයිතරම් සංකීර්ණ ළඟ මිය ගියත් ඔබ දුගති ගාමි වෙන්නේ නැහැ කියන්නේ. එතකොට මේ වගේ කාරණයක් එදා මහානම් සාකිට දේශනා කරනවා. එතකොට සංඛාර උප්පත්ති කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ කියනවා යම් කෙනෙක් ශ්‍රද්ධාව, සීලය, දානය නැත්නම් ත්‍යාගය, ප්‍රඥාව මෙන්න මේ කරුණු හතර ඉහළ මට්ටමේ පුහුණු කළ තියෙනවා නම් ඒ කෙනාට නැවත සුගතියට යන්න එයා සුදුසුයි කියලා. ඒ විතරක් නෙවෙයි මේවා යම් කිසි ඉහළ මට්ටමකට පරිහරණය කරපු, භාවිත කරපු කෙනාට තමන් මරණයෙන් පස්සේ ඉපදෙන තැන තීරණය කරන්න පුළුවන් කියලා. ඔව්, මනුෂ්‍ය ලෝකෙ ඉපදෙනවද, දිව්‍ය ලෝකෙ ඉපදෙනවද, බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවද කියලා තීරණය කරන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි ඒක නම් මනුෂ්‍ය ලෝකේ නැවත ඉපදෙනවා නම් ඉපදෙන්නේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ගෘහපති කියන මේ කුලවලින් කොයි තැන ඉපදෙනවද කියන එකක් කලින් තීරණය කරන්න පුළුවන් කියලා. ඒ තරම් විශ්වසනීයත්වයක් ඇති කරගන්න පුළුවන් දහමක් මේකේ කියලා තියෙනවා. ඒක ඊටම වැඩිගත් කරන්නේ සංඛාර උප්පත්ති කියන සූත්‍රයේ. හැබැයි ඉතින් සාමාන්‍ය මට්ටමෙන් බෑ, බොහොම ඉහළ මට්ටමෙන් තියෙනට ඕන. ඊළඟ කාරණේ තමයි සුගතිගාමී වීමත් එක්ක සම්බන්ධව කාරණා හතරක් හෝ අටක් නිතර යනවා. ඒ තමයි පුඤ්ඤාභි සන්ද කියලා සූත්‍ර කීපයක් තියෙනවා. පඨම පුඤ්ඤාභි සන්ද, ද්විතීයික පුඤ්ඤාභි සන්ද ආදී වශයෙන් පුඤ්ඤාභි සන්ද සූත්‍ර කීපයක් සඳහන් වෙනවා. ඒ පුඤ්ඤ අභිසන්ද කියන වචන දෙකේ තේරුම තමයි පින් නැමැති ගංගා කියන එක. පුණ්‍ය ගංගා නැත්නම් පින් උල්පන්. පුණ්‍ය ගංගා හතරක් ගැන දේශනා කළා කියලා. නැත්තම් පුණ්‍ය ගංගා අටක් ගැන දේශනා කළා තියෙනවා. ඉහළම පින් උල්පත් පින් ගංගා අටක් ගැන කියනවා. මොනවද ඒ? බුද්ධේ අවිච්ඡා ප්‍රසාදේන සමන්නාගතෝ හෝති. ධම්මේ අවිච්ඡා ප්‍රසාදේන සමන්නාගතෝ හෝති. සංඝේ අවිච්ඡා ප්‍රසාදේන සමන්නාගතෝ හෝති. යන පානාති පාතා පටිවිරතෝ හෝති. අදින්නා දාන පටිවිරතෝ හෝති. කාමේසු මෙච්ඡාචාර පටිවිරතෝ හෝති. මුසාවාදා පටිවිරතෝ හෝති. සුරාමේරේ මජ්ජපමාදණ්ඨාන පටිවිරතෝ හෝති. මෙන්න මේක කරුණු 8ක් විදිහට තියෙනවා. සමන් තැමල කරුණු 4ක් විදිහට මේ ටිකම තියෙනවා. අත් දේරුවන තුනකට අරගෙන පංචශීලෙම එකක් විදිහට අරගෙන තියෙනවා. එතකොට මෙන්න මේ පහ මෙන්න මේ 8 නැත්තම් 4 ඇත්තෙම නිරතුරුව පින් ගලා යන අවස්ථා 8ක් විදිහට සැලකෙනවා. ඒ කියන්නේ Taman දවසට වැඩිපුර වාරයක් හිතන්නේ මෙන්න මේ කරුණු ටික ගැන නම් ඒ කියන උඩ සුගතිය තහරුව කියන එක. එතකොට ਉਹ නිතරම කුසලෙන් ඉනවා කියන එක මේ කියන්නේ. මෙන්න මේත් එක අපිට මේ සුගතිගාමි මාර්ගයෙන් අපිට පැහැදිලි වෙනවා. ඒකට හේතුව තමයි දැන් චික්කල කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රවලින් සඳහන් වෙනවා මේ සුගතිය කියන එක කොච්චර දුර්ලභ දෙයක්ද කියන එක. සතර අපායට වැටිලාගෙනුට නැවත සුගතියට එනවා කියන එක අර මියසිදුරෙන් කන කැස්බෑ මහස දකින්න හා සමාන දෙයක් කියනවා. ඒ විතරයි සුගතිය වූ කෙනාට නැවත බුද්ධෝත්පාදන කාලයක ධර්ම ශ්‍රවණයට වඩා පිටව සකස් වෙන එක නැවතත් අර චිග්ගල සූත්‍රෙම විස්තර කළේ කියනවා නැවතත් අර කනකැස්පෑව බියසුදුරෙන් හස දකින්නවා කියනවා. ඒ නිසා අපි අවස්ථා දෙකක් පසු කළා මේ දෙක නෙමෙයි තුන්වෙනි එක විදිහට හඳුළු හැටියට අපි පබ්බජන් අති දුර්ලභන් කියපු විදිහට පැවිද්දක් අපි ලැබුවා අපි වා ඉහළ මට්ටමේ ඉන්නේ. එතන මේක ඊටාම සුවිශේෂ අවස්ථාවක්. ඉතින් මේක ෂණ සම්පත්තියේ ඉහළම ප්‍රතිඵල ලැබන අවස්ථාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි දැන් මේ ස්වර්ග මාර්ගය සහ මොක්ෂ මාර්ගය පැහැදිලි කරන තැන් අතුරින් ප්‍රධානතම අවස්ථාවක් තමයි මහාචාර්යතුමා සූත්‍රයේ සම්මා දිට්ඨිය දක්වන අවස්ථාව. මහාචාර්යතුමා සූත්‍රයේ සම්මා දිට්ඨිය ආදී කරුණු 40 ආකාරයක විස්තර කරනවා. අන්න ඉතින් විශේෂයෙන් සම්මා දිට්ඨිය ආදී මේ කාරණා කොටස් දෙකකට බෙදලා තියෙනවා. සම්මා දිට්ඨි, මිච්ඡා දිට්ඨි, සම්මා සංකප්ප, මිච්ඡා සංකප්ප ආදී වශයෙන් බෙදලා යනවා. ඒ බෙදීමට අමතරව අර සම්මා දිට්ඨි කියන කාරණයත් නැවත කොටස් දෙකකට බෙදෙනවා. එතකොට දිට්ඨි කියන පදය තනියම ගත්තොත් තේරුම දෘෂ්ටි කියන එක, රෝන් වියුස් කියන එක. හැබැයි දිට්ඨි කියන පදයම භාවිත කරලා තියෙනවා සම්මා දිට්ඨියට. ප්‍රඥාවට, ඥානයට. දැන් දිට්ඨි සම්පදා කියලා කියනවා. දිට්ඨි පත්ත කියලා කියනවා. දිට්ඨි සම්පදා කියලා කියනවා. සම්මා දිට්ඨි කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රඥාවට. එතකොට දිට්ඨින් අනුපගම්ම සීලවා කියන තැන එතන දිට්ඨි කියන්නේ අර රෝණ වියුසි. එතන කාන්ත. නැත්නම් දෙසටක් නිතර දෘෂ්ටි වලට දිට්ඨි කියන වදේ කියලා තියෙනවා. එතකොට අපි දැනගන්නට ඕන දිට්ඨි කියන පදේ යම්සි තැනක ත්‍රිපිටකයේ තියෙනවා නම් ඒ තියෙන්නේ සම්මා දිට්ඨිය කියන පදයක් විදිහටද මිච්ඡා දිට්ඨිය කියන පදයක් විදිහටද කියලා අපි දැනගන්නට ඕන. ඊළඟට සම්මා දිට්ඨිය කියන පදය ගත්තත් ඒකත් නැවත කොටස් දෙකකට බෙදෙනවා. මහාචාර්ය සූත්‍රය දැක්වෙනවා සම්මා දිට්ඨියෙන් පහන් බෙකුවේ දොයමදාමි. මහණෙනි මම සම්මා දිට්ඨිය කොටස් දෙකකට විස්තර කරනවා. අත්තිවික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛා. මහණෙනි මම සම්මා දිට්ඨිය කොටස් දෙකකට දේශනා කරනවා. එක සම්මා දිට්ඨියක් තියෙනවා සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛා. සාස්ත්‍ර වූ ආස්ත්‍රව සහිතයි. ඒ කියන්නේ අවිජ්ජා ආශ්‍රයත් එක තියෙනවා. සාසවා පුඤ්ඤ භාගිය පිනට නැඹුරු වෙච්ච පිනට බර වෙච්ච උපදිවේපක්කා උපදි සම්පත් ලබා දෙන රූප සම්පත්තිය සුගතිය මේ වගේ පරිවාර පහසුකම් ටික ලබා දෙන සම්මාදිටියක් තියෙනවා. මෙතන විශේෂ සම්පදිය තමයි පුඤ්ඤ භාගිය කියන ලක්ෂණ. සම්මාදිටිය කියලා ගත්තොත් සම්මාදිටිය කියන්නේ සාමාන්‍ය කුසලයක්. එතකොට අන්නේ සම්මාදිටියේ පළවෙනි පියවර සම්මාදිටිය නැමැති කුසලයේ මුල් පියවර සලකන්නේ පුණ්‍ය විදියට. දෙවෙනි කාරණේ කියනවා අත්‍යවික්‍රේ සම්මාදිටියේ අරියා අනාසවා ලෝකෝත්තරා මාර්ගංගා. ආර්ය වූ අනාසර වූ ලෝකෝත්තර වූ මාර්ගයට අංගයක් කොට තියෙන සම්මාදිටියක් තියෙනවා. අරියා කියන ආර්ය වූ අනන්සවා ආස්ත්‍රව නැති ලෝකුත්තරා ලෝකී ඉක්මවල යන මග්ගංගා ආර්ය ස්ථානගේක මාර්ගයට අංගයක් වෙච්ච සම්මාදිටියක් තියෙනවා. දැන් මේකට තමයි අපි කියන්නේ ලෝකෝත්තර සම්මාදිටිය නැත්නම් ආර්ය සම්මාදිටිය නැත්නම් චතුස්සච්ච සම්මාදිටිය මේ আদি නම් වලින් අපි කියන්නේ. එතකොට මුලින් කියුවේට දැන් අපි කියනවා ලෞකික සම්මාදිටිය නැත්නම් කම්මසගත සම්මාදිටිය නැත්නම් පුඤ්ඤභාගී කුසලය මේ আদি නම් අපිට කියන්න පුළුවන්. මෙන්න මෙතෙන්දී ප්‍රධානතම කාරණයක් තියෙනවා මේ පින සහ කුසලයේ කියන කාරණේ. දැන් අපි බොහෝ විට බුදුසසුන පත්‍රයේ ගත්තත් ධර්මශාලාවක ගත්තත් ධර්මශාලාවලදී නිතරම සාකච්ඡාට භාජනය වෙන කාරණයක් තමයි පින කුසලයේ කියන්නේ එකද දෙකද කියන කාරණේ. දැන් මේක ඔබ වහන්සේලා අද විශේෂයෙන් හොඳටම මේක දැනගන්න ඕනේ. කෙනෙක් ඇහුවොත් පිනයි කුසලයයි එකද දෙකද කියලා ඇහුවොත් හරියටම උත්තර දෙන්න ඕනේ. තොර දැන් ඔබ වහන්සේට කොහොමද හිතෙන්නේ පිනයි කුසලයි කියන්නේ එකද දෙකද? මදක් හැටියට. කොහොමද කියන්නේ? මේක හරි පරිස්සමෙන් කියනවන කාරණයක්. මේක පිනයි කුසලයි එකක් කිව්වත් නිවැරදි නෑ දෙකක් කිව්වත් නිවැරදි නෑ. ඇයි ඒකට හේතුව සම්මාදිට්ඨිය කියන ඉහළ කුලකේ ගත්තොතින් සම්මාදිට්ඨිය කියන්නේ කුසලයක්. එතකොට කුසල මූල සිත් තියෙනවා මිස පුණ්‍ය මූල කියලා සිත් වර්ගයක් නැහැ. අපි ධර්මය ගත්තා. පුණ්‍ය මූල සිත් කියලා එකක් නැහැ. කුසල මූල අකුසල මූල කියලා තියෙනවා. කුසලයේ කියන ලොකු කුලකයේ තියෙනවා අන්නේ කුලකයේ තමයි සමාධිටි කියලා කියන්නේ. අන්න ඒක නැවත කොටස් දෙකකට බෙදෙනවා. සාස්ත්‍රව පුණ්‍ය භාගී එකක් යනවා අනාස්ත්‍රව ලෝකෝත්තර මාර්ගංග එකක් යනවා. හැම පිනක්ම නිර්මාණය වෙන්නේ කුසල මූලයකින්. හැම පිනක්ම කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. හැම පිනක්ම කුසල මූලයකින් එන්නේ. හැබැයි මේ පැත්තේ තියෙනවා පින් නොවන කුසලයක් තියෙනවා. එතකොට හැම පිනක්ම කුසලයක්, හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. කුසල් වෙන පින විතරක් තියෙන පැත්තකුත් තියෙනවා. ඒ වගේම තව කුසලයක් තියෙනවා පින නොවන කුසලෙකුත් තියෙනවා. එතකොට හැම පිනක්ම කුසලයක්, හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. හැම කාර් එකක්ම වාහනයක්, හැම වාහනයක්ම කාර් එකක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි. හැම පිනක්ම කුසල මූලයකින් එන්නේ. හැබැයි තව කුසල තියෙනවා පින් නොවන ඒවා. හැබැයි මූලික කුසලයි. මෙන්න මේකේ උත්තරය. එතකොට හැම පිනක්ම නිර්මාණය වන්නේ කුසල මූලයකින්. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. විශේෂයෙන් ආරක්ෂක මාර්ගයේ වැඩීම, රහතන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය, ත්‍රිලක්ෂණේ වැඩීම මේව සාමාන්‍යයෙන් කුසල විදියට කියන්නේ. ඒව පින් විදියට කියන්නේ නැහැ. මෙන්න මේක තමයි වෙනස. එතකොට ලෞකික කුසලයේ විතරක් දැන් ලෞකික කුසලයටම තමයි පින කියලා කියන්නේ. එකක් ලෞකික කුසලයේ පින, අනිත් එක ලෝකෝත්තර කුසලයේ. ඒත් ලෞකික කුසලයේ නිතරම බේස් වෙන්නේ කම්මසගත සමාධියට එක්ක. ඒ මොකද්ද? මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය මනසායිතේ පදුට්ටි වෙන භාසති වා කරෝති වා කියලා අකුසල පැත්තට යනවා. මෙතෙන්ට එනකොට මනසායිතේ පසන්නේ වෙන භාසති වා කරෝති වා පිරිසුදු මනසෙන් යමක් කරනවා නම් තතෝ නං සුඛමන් වේදී ඡායවන පයින්. ඔහුට සැපය ඔහු හඹා යනවා හරියට සෙවණැල වගේ. එතකොට මෙන්න මෙතෙන්දී මේ ලෞකික කුසලයට නැත්තම් පිනට මුල් වන්නේ කම්මසගත සම්මාදිටිය. හැබැයි සමහර අය ඉන්නවා කම්මසගත සම්මාදිටියට ඉක්මවල ගිහිල්ලා චතුසංජ සම්මාදිටිය පරිහරණය කරන ගමන් සුතමේ ඥාණයෙන් මේ සාමාන්‍ය කුසල් පින් දහම් කර නැති වෙනවා. ඒ තමයි වැඩිපුර සමාජින් නැත්තේ. එතකොට හැබැයි දක්ෂයි මේ ලෞකික කුසලයේ නැත්තම් පින තුල යැපෙන්නේ නැහැ ඔහු. එයින් විතරක් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒක කරන ගමන් ඔහු දක්ෂ වෙනවා මේ ලෝකෝත්තර කුසලයේ පැතර දාන ආරසන මාර්ගයේ නැත්නම් සතිපට්ඨානයේ බෝධිපාක්ෂික ධර්ම ටික ප්‍රගුණ කරන ඔහු දක්ෂ වෙනවා. එතකොට මෙන්න මේ දෙක අපි මුලින් දැනගන්නට ඕනේ. ඊට පස්සේ අපි නැවත ලෞකික කුසලයට නැත්නම් පින පැතරෙනවා. පින ගැන බුදුහාඳුරණ විතර වර්ණනා කරලා තියෙනවා. මා පුඤ්ඤස්ස බයි කියලා කියන පිනට බය වෙන්න එපා කියලා. මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. පිනට නිග්‍රහ කරන්න එපා. තමන් හිතෙන්නේ නැහැ කියලා. උදබින්දු නිපාතේන උදකුම්බෝපි පුරති පුරති දිහිරෝ පුඤ්ඤස්ස තෝකතෝ කම්පියා කියන්නේ. පිනට නිග්‍රහ කරන්න එපා. නුවණැති කෙනා පොඩි පොඩි හරි පින්කම් කරලා මහා පින් කලයක් පින් ගංගාවක් පිනේ ශක්තිමත් වෙනවා කියලා. ඒ නිසා පිනට නිග්‍රහ කළේ නැහැ. පුඤ්ඤස්ස සුඛස්සේතං අදිවචනං කියලා කියනවා. පින කියන්නේ සැපෙට කියන තවත් නමක් කියලා. දැන් අද දවසේ අපි මේ සියලුම සම්පත් ලබා ගත්තේ සසර ගලාව පින් කමලානි සංසිද්ධියෙන්. එතන පින බැහැර කරන්න කියලා කිසිම තැනක නැහැ. හැබැයි පුණ්‍ය පාප පහිනස කියලා කතාවක් එනවා තැනක. ඒ එන්නේ ඒ රහතන් වහන්සේගේ ස්වභාවය විස්තර කරන තැන. පින්පව් පින කියන එක අයින් කරන දෙයක් නෙවෙයි. යම්කි සීල මට්ටමට ගියාට පස්සේ පින ඉබේම අතහැරෙන දෙයක්. ඒක කලින් පින අතහැරියොත් මොකද වෙන්නේ? පින කරන පව තමයි කරන්නේ. එතකොට ඒක හරියට ඉනිමකක් වගේ. ඉනිමක අත්හරින්න ඕන ගහට ගියාට පස්සේ. ගහමුල ඉනිමක අත්හැරියොත් ගහට නැගෙන්න බැරි වෙනවා. ඒ නිසා ආරම්භයේදීම ධර්ම මාර්ගයේ ආරම්භයේදී මම දැන් පින් නොකර ඉන්නවා කියලා පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඊට පස්සේ යාට අර අකුසල් තමයි හිතේ දින වෙන්නේ. වෙන කරන්නේ දෙයක් නැහැ නේද? දැන් අපි කියමු දැන් සමසතලිස් කර්මස්ථාන ගත්තක් යන්නේ පින පැත්තට යන්නේ ඇත්තටම. ඒව ලෞකික පැත්තේ ඒවා. ඒකත් පදනම් වෙන්නේ මේ පිනටම තමයි. හැබැයි ඔහු සුතමේ ඥාණයෙන් මේ චතුසත්‍ය සම්මාදිතේ තියෙන නිසා ඔහු අර සමතෙන් නවතින්නේ නැහැ. ඔහු ඊළඟ පියවරට යනවා. එතකොට මේකේ ආනිසංස රහසියක් අපිට මේ ජීවිත කාලෙදිම මේ පින්කම ආනිසංස විදිහට දැන් ගන්න පුළුවන්. විශේෂයෙන් චුල්ලකම්ලිබංග සූත්‍රයේදී සුභමාන ගහන්නේ ඒකයි. ස්වාමීන් මේ සමාජයේ නොයෙක් විදිහේ වෙනස්කම් තියෙනවා. සමහර කෙනෙක් දීර්ඝායසයි, සමහර කෙනෙක් අල්පායසයි, සමහර කෙනෙක් බුද්ධිමත්, සමහර කෙනෙක් බුද්ධිය ආඩුයි, සමහර කෙනෙක් කල්පේ ශාක්‍යයි, සමහර කෙනෙක් මහේ ශාක්‍යයි, සමහර කෙනෙක් පහත් කුලවල ඉපදෙන්නේ, තවත් සමහර කෙනෙක් ඉහළ කුලවල ඉපදෙන්නේ, තවත් සමහර අයට කීර්තිය තියෙන සමහර අයට එහෙම නැහැ. මෙන්න මේකට වෙනස මොකද කියලා අහුවනේ. කම්මසගතා මානව සත්තා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණ කමසතේ විභජතිය දෙනන් හිණ පරිපතා කියලා දේශනා කරනවා. මානවගේ මේ කර්මය තමයි මේ වෙනතට හේතුව. කර්මය තමයි සත්‍යෙම බෙදන්නේ කියන්නේ. ඒ සයිතෙන්දී මේ පුණ්‍ය භාගිය වූ කුසලය ගැන බුදුදහම නිතර අගය කරලා තියෙනවා. ඒ නිසා ඒකෙන් තමයි අපිට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්නේ, නිරෝගීකම ලැබෙන්නේ, දිගාශ්‍රය සම්පත් ලැබෙන්නේ, භාවනා කරන පහසුකම් ටික ලැබෙන්නේ, විවේකය ලැබෙන්නේ. මේ හුඟක් දේවල් අපිට ලැබෙන්නේ ලෞකික කුසලයේ අනිසස් විදියට. එතකොට ඒක බුදුදහම තුළ නිතර අගය කරලා තියෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි අපි කොයි මොහොතේ මිය ගියත් අපි දුගතිගාමී නොවන විදිහට අපි ස්ථාවර වෙනවා. හැබැයි අපි ස්ථාවර ඉන්න නම් අපි ඉහළම මට්ටමෙන් අපි කරන කුසල් තියාගන්නට ඕනේ. කොහොමද? අපි දානයක් දීලා දානෙන් විතරක් නවතින්න බෑ අපිට. ඒ දෙන දානය ඡාගානසති භාවනාවක් වෙන්නට ඕනේ. දීපු දානයන් ගැන නිතර නිතරම හිතන්න ඕනේ. ඒක භාවනාවක් විදිහට පන්න එකක් ගැන කියනවා. අපි රැකෙන සීලය හුදෙක් සීලයක් විතරක් නෙවෙයි, ඒක සීලානුසති භාවනාවක් වෙනට ඕනේ. අපේ ස්වාමීන් වහන්සේලාට දෙන දානය හුදෙක් දානයක් විතරක් නෙවෙයි, සංඝසත් දානයක් විතරක් නෙවෙයි, ඒක සංඝානුසති භාවනාවක් වෙනට ඕනේ. අප අහන ධර්මයේ හුදෙක් ධර්ම ශ්‍රවණයක් විතරක් නෙවෙයි, ඒක ධර්මානුසති භාවනාවක් වෙනට ඕනේ. අපි දෙවියන්ට පින් අනුමෝදන් කිරීම හුදෙක් පුණ්‍ය අනුමෝදනාවක් විතරක් නෙවෙයි, ඒක දේවතානුසති භාවනාවක් වෙනට ඕනේ. එතකොට අපි කරන සිතින් කයින් වචනයෙන් කරන දේවල් හොඳ දේවල් අපි දවසට වැඩිපුර කාලයක් ඒව හිතමින් ඒව සමග ජීවත් වෙනට ඕන. මෙන්න මේක තමයි අපේ සතුට වැඩි කරගන්න ක්‍රමය. එතකොට පුණ්‍යකාමී අවස්ථාවේදී අපේ ළඟ අවිද්‍යාව තිබුණට අපේ ළඟ දැඩි ලෝභය සහ ද්වේෂය වෙලා නැහැ. ලෝභ දේශ හුඟක් යටපත් කරගෙන අවස්ථාව. ඒ අවස්ථාව කියන අපි හිතුවා පිරිසිදුයි. අපේ හිත පිරිසිදුයි කියන අපේ හිතේ සතුට තියෙන්නේ. ඒ සතුට අපේ කායික නිරෝගීතාවයටත් බලපානවා. අපි අසුරු කරන අනිත්‍යයටත් බලපානවා. ඒ වගේම අතීතයේ කරපු අකුසල් යටපත් කරන්නත් හේතු වෙනවා. පිනසනේ කියන්නේ අර අකුසලයේ කුසලෙන් යටපත් කරනවා කියලා. ඒ නිසා අපට අතීත අකුසල යටපත් කරන්න තියෙන ක්‍රමයක් මේ පින්කම්මයි. මේ අද තියෙන පින වර්ධනය කරගෙන ක්‍රමයක් මේක. ඒ වගේම ලෝකෝත්තර දර්ශනයක් කරා කල්‍යාණ මිත්‍රකට සමීප කරනවනත් හේතුව මේ කුසලය. සහ විශේෂයෙන් මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන තියෙන හේතුවත් මේක. ඒ නිසා දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන් මේක කරන්න ඕන. දානමය වශයෙන් ගත්තොත් ආමිෂ දාන, අබේ දාන, ධර්ම දාන කියලා තුනකට කරන්න පුළුවන්. ආමිෂ දාන කියන්නේ බඩු භාණ්ඩ, ශාරීරික දේවල් දන් දීම. අබේ දාන කියන්නේ ජීවිත දානය දීම, නැත්නම් මරණයට කැපෙච්ච අය බේරණ එක, නැත්නම් අනිත්‍යයට බයක් නැතුව ජීවත් වෙන විදිහට අපි ජීවත් වීම. ඒක අබේ දාන. ධම්ම දාන කියලා කියන්නේ කෙලින්ම ධර්මයෙන් කරන අනුග්‍රහය. මේ තුන් විදිහට අපිට දානය පුරුදු කරන්න පුළුවන්. ඒතර එහිදී තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ආත්ම සුඛ පරිත්‍යාගය කියන කාරණය. සැක්‍රිෆයිස් කියන්නේ. අපි බොහෝ වෙල දෙන්නේ වැඩිපුර දෙයක් නේ දෙන්නේ. නමුත් අපි බලන්න ඕන අපිට තියෙන කාලය, ශ්‍රමය, ධනය, අපේ සැපය අපි අඩු කරගෙන අපි කැප කළා වෙනත් කෙනෙකුට දෙයක් දෙන්න සූදානම්ද කියලා. ඒක තමයි ඇත්තම ඡාග කියන්නේ. ඒක තමයි පරිත්‍යාග කියලා කියන්නේ. ඒක තමයි ආත්ම සුඛ පරිත්‍යාගය කියලා කියන්නේ. නමුත් අද වර්තමානයේ ගන්න දෙන බොහෝ දෙනෙක් කොහොමද කරන්නේ? වැඩිපුර තියෙන දේවල් ටිකක් තමයි දෙන්නේ. මුලින්ම ඉතින් පරණ බඩු ඇඳුම් එහෙම දෙනවා. ඊට පස්සේ වැඩිපුර දෙයක් දෙනවා. එහෙම දීලා තමයි එන්නේ. මුලින්ම ඉතින් දෙන එක හොඳ එහෙම. නැත්නම් අනිත් එකෙන් ආදරය එකතු කරලා ටිකක් තියාගෙන ටිකක් දෙන අය එහෙමත් තියෙනවා. එතකොට ඇත්තටම නියම පරිත්‍යාගය කියන්නේ ඊට වඩා කැපවීමක්. අන්නේ කැපවීම තමයි තමන් ඊළඟ තැන, ඉහළ තැනකට යන්න සූදානම් කියන එක පෙන්වන අවස්ථාව. මොකද මේ ආත්ම සුඛ පරිත්‍යාගය නොකරත් මොකද වෙන්නේ? ඒ කැපවීම හුරු නොකරපු කෙනා දැනට තියෙන සම්පත්තියේ දැඩිව ඇලිලා ඉන්නේ. ඒතර මේ අත්හරින මොහොතේ, මරණාසන්න මොහොතේ යාට හිතාගන්න බෑ. මේක කලින් පුහුණු කරලා නොතිබ්බොත් වැඩිපුර බඩු මොට්ටු, පරණ බඩු, ඇඳුම් ඒව දිලා හිටියට විතරක් මේකෙන් මේ ඇලීමෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා ජීවත් වෙලා ඉන්න කාලෙදිම මේක කලින් හිතලා දෙන්නට ඕන. ඒ නිසා තමයි නිතර මෙනෙහි කළ යුතු කාරණාවන් එකක් විතර දේශනා කරන්නේ. සබ්බේ පියේහි මනාපේහි නානා භව විනා භව අභිනන් පච්චේ තමන් කියන්නේ මේක. ඒක නිතර මෙනෙහි කරන කිව්වොත් ඒක. තමන් සන්තකපදේ පල තමන්ට කවදා හරි අත්හැරලා යන්න සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න. ඒ නිසා දේශනා කරේ සබ්බම් පහයි ගමනියම්. සියල්ලක් අත්හැරලා යන බව නිතර නිතර මෙනෙහි කළ යුතු කාරණාවක් විතර දේශනා කළේ. අන්න ඒකෙන් තමයි මීට වඩා ඉහළ තැන ගියා හිත පිටුව ගන්න. එතකොට එයාට මරණය කියන එක ඇත්තෙන්ම අවමගුලක් නෙවෙයි. සාමාන්‍යයෙන් තෙරුවන් සරණ කියපු ශ්‍රාවකයෙකුට, විශේෂයෙන් මඟඵලලාභී උතුමෙකුට, සුවිශේෂ වශයෙන් රහතන් වහන්සේ කෙනෙකුට මරණය කියන ඇත්තෙන්ම මංගල කාරණයක්. බුදුරජාණන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යය. ත්‍රී ඔස්පිසස් ඉවෙන්ස්. ඉපදීම බුදුවීම විතරක් නෙවෙයි. උන්වහන්සේගේ මරණය පිරුණේම මංගල කාරණයක්. උන්වහන්සේ සසර නැවත උපදින ඉඩ තිබුණොත් දැන් ශ්‍රුතවත් ශ්‍රාවකයෙකුට මාර්ගඵල උතුමෙකුට ඉපදෙන්න මීට වඩා ඉහළ තැනක ඒ නිසා උන්වහන්සේගේ මරණය ඇත්තටම අමංගල නෙවෙයි. ඒක මංගල කාරණයක්. ඉතින් මේක ඉතාම වැදගත්. මේක අපි කියනවනේ මිනිසුන්ට. මලගෙදර ඇත්තටම මලගයක් වෙන්න බෑ. තෙරුවන් සරණ ගියපු ශ්‍රද්ධා හදි ඉන්ද්‍රිය ධර්ම දිනු කරගත්තු ශ්‍රාවකයෙකුට තමන්ගේ මලගම දවස සැබවින්ම තමන්ට මගුල් ගයක් වෙන්නට ඕන කියලා. ඊට වඩා ඉහළ තැනකට යන්නට තමන් මනසෙන් සූදානම් වෙලා ඉහළ තැනක ප්‍රතිසන්දියක් ගත්තොතින් තමන්ට ඉහළ තැනක ඉඳන් ඇවිල්ලා බලන්නත් පුළුවන් තමන්ගේ අවමගුල උස්සේ. ඒතර ඒ සඳහා මාවත බුදුහමර දේශනා කළ තියෙනවා. එතකොට මෙන්න මේක තමයි ස්වර්ගගාමි මාර්ගයේ මූලික ඉලක්කය. මේ සඳහායි බුදුහමර නිතර නිතර අවශ්‍ය දේවල් දේශනා කරේ. විශේෂයෙන් දැඩි ලෝභය සහ ද්වේෂය දුරු කරගන්න කියන එක. ඒ දෙකම දුරු කරන තැන ප්‍රධානම ටෙක්නික් එක තමයි එකක් මෛත්‍රී භාවනාව, අනික පංචශීලිය. ඉගෙන ගත්තේ පංචශීලිය අපේ කඩ නොවෙනවා නම් අපි ඉතාම ඉහළ මට්ටමින් ඉන්නේ. අනිදී තමයි මෛත්‍රිය අපි ඉහළම මට්ටමින් වඩනවා නම් දැන් මාතායතනිය අම්පුත්තන් ආයුසායක පුත් මනරක්කය කියලා මට්ටමට එන්න බැරි වුණා. ඊට ආසන්න මට්ටමට හරි ආවොත්ින් බලන්න තමන්ගේ බොහොම ලස්සන ප්‍රසන්නශීලී දරුවෙක් තමන් ළඟ ඉනකොට නැත්නම් වෙනත් කෙනෙක් තමන්ගේ දරුවෝ වගේ හිතන පුළුවන් මානසිකයක් තියෙනකොට යාට පුළුවන් ලෝභ හැදෙන්න. යාට පුළුවන් තරහ වෙන්න. යාට පුළුවන් ඊර්ෂ්‍යා කරන්න. යාට පුළුවන් මාන්නෙන් ඉන්න. බෑනේ නේ. ඒ කිසිම දුර්ගුණයක් ඇතිවෙන්නේ නැහැ නේද? දැන් අම්මා කෙනෙක් තමගේ දරුවා ළඟදී මුළු ජීවිතේම උනත් දෙන සූදානම්ද? ශරීරේ කොටසක් උනත් දෙනවා මේ දරුවා වෙන්නේ ජීවිතේ බෙරගන්න. ඒතකොට මේ දරුවා දිනු වෙනකොට කොච්චර සතුටුද? තමන්ගේ දිනු වගේ සැලකන කාඩා පිරිසමක් කියන්නේ නැහැ. ඒ දරුවගේ ළඟ මාන්නය කාඩම්බරයක් කිසිදාක වෙන්නේ නැහැ. ඒතකොට මෙන්න මේ මානසිකත්වයට එන කියලා කියන්නේ මෙන්න මේ පල්ලෙහා මට්ටමේ තියෙන කෙලස් ටික, දුර්ගුණ ටික, නීවරණ ටික දැවැන්ත විදියට යටපත් වෙනවා මෙන්න මේ මානසිකත්වයට හිතාගොම. මේ කිසිම කරුණක් බුදුහාමුදුරු නිකන් දේශනා කරපු නෙමෙයි ඇත්තේ. මේක ලොකු අර්ථයක් තියෙනවා. ඒ නිසා ඒකාතකින් ආත්ම සුඛ පරිත්‍යාගය, අනිත් පැත්තෙන් පංචශීලය, මේ පැත්තෙන් මෛත්‍රිය, මෙන්න මේ තුන පවත්වා ගන්න පුළුවන් නම් අබෞද්ධ කෙනෙකුට උනස් සුගතිගාමී වෙන්න පුළුවන්. නමුත් බෞද්ධයෙකුට තියෙන විශේෂ සංස්ථාවක් තමයි තෙරුවන් සරණ ගිහිලා තියෙනකොට ඉක්මනින්ම මෙතෙන්ට එන්න පුළුවන්. ඒ නිසා තමයි සඳහන් කළේ බුදුහාඳුරු ගැන සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම් එයා දුගතිගාමී වෙන්නේ නැහැ කියලා. එතකොට බෞද්ධයන්ට තියෙන වාසිය තමයි අර කාරණාවට අමතරව තෙරුවනේ ගුණ සීක ලෝණ වෙලා ඉක්මනටම හිත පාදව ගන්න පුළුවන්. මරණසන මොහොතේ. දැන් මට මුඩලියම කෙනෙක්. ඒ වගේම චත්තමානක එහෙම කෙනෙක්. තවත් බොහෝ දෙනෙක් අවසාන මොහොතේ බුදුහාන ගැන හිත පහදවාගෙන සුගතිගාමී වෙලා තියෙනවා. අර ලොකු ධර්මඥානයකට නොගියත් ඒ වෙලාවේ හිත පහදව ගන්න තියෙන ප්‍රධානතම දෙයක් තමයි බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවනේ හිත පිටුවගෙන. නමුත් එහෙම නැති වුණත් වෙනත් ආගමක කෙනෙකුට උනත් මේ ආත්ම සුඛ පරිත්‍යාගය, ඒ වගේම විනයවත් බව, සංවර සීලී බව, නැත්නම් පංචශීලයේ විශේෂයෙන් මෛත්‍රිය තුළින් තමයි ඉහළ මානසිකත්වයකින් නැවත සුගතියකට ඉපදෙන අවස්ථාව තියෙන්නේ. එතකොට මෙන්න මේ මට්ටමේ හිටියත් අපට ඉක්මවන්න බැරි කාරණා ටිකක් තියෙනවා. දැන් මේ මටම මේ ලෞකික කුසලයේ නැත්තම් පින මතම අපි හිතේට කමන්නේ නැහැ. අපට දිගින් දිගටම ඒකේ සැපේම ඉන්න පුළුවන් නම්. නමුත් මේ හැම සැපයක්ම දුකකින් කෙලවර වෙනවා. ඒව අල්පාස්වාදය බහුවා දිනවනයි. ඒ වගේ මේ ලෞකික කුසලයේ කොච්චර කරත් අපිට ඉක්මවන්න බැරි කාරණා තුනක් තියෙනවා. මොනවද ඒ? ඒ තමයි ජරා, මරණ, ජාති. ජරා දුක, මරණ දුක, ජාති දුක. මෙන්න මේ තුන අපිට ඉක්මවන්න බැහැ. ඇයි එකට හේතුව මේ ලෞකික කුසල අපි කරලා පුණ්‍යවි සංඛාර විදියට මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ, රූපාන්තර භක්නෝකේ ඉපදෙන පුළුවන් කුසල කරත් පින්කම් කරත්. ඒ වගේම ආනන්ජවි සංඛාර විදියට අපි අරූපාවචර ධ්‍යාන ලබන මට්ටමට හේතු දිනු කරත් අපේ මේ සියලුම සංස්කාර මේව හටගන්නේ කොහොමද? අවිද්‍යාපත්‍ය සංඛාර. With the arising of ignorance, mental formations arise. There are three mental formations. One of them is demeritorious mental formations. අපුඤ්ඤාවි සංඛාර. ඊළඟට පුඤ්ඤාවි සංඛාරය meritorious mental formations. ඊළඟට අනිජවි සංඛාරය infertible mental formations. ତେଣୁ මෙන්න මේ විදිහට ත්‍රිවිධ සංස්කාර ගැන සඳහන් කරනවා. මේ තුනටම බේස් වෙන්නේ මොකක්ද? අවිද්‍යාව. අවිද්‍යාව පදනම් වෙලා මේ කුමන සංස්කාරය කරත් අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානම්, විඥාන පත්‍ය නාම රූපංගම ගිහිල්ලා ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවන්ති කියන මෙන්න මේ පරිසම් පරිත්‍ථකය තුළ අපි මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? ඇහැට රූපයක් පේනකොට අපි හිතන්නේ මේ කලින් තිබිච්ච රූපයක් මන් දකින්නේ, මම මේ රූපේ බලල ඉවරුණත් රූපේ ඉතුරු වෙනවා. නැත්නම් මම යමක් ගැන හිතනකොට මේ ලෝකේ ඒ දේ පවතිනවා කියන කාරණේ. මගේ ඇහැට පතිත වෙන වෙලාවේ කනට පතිත වෙන ලෑ ශබ්ද රූප ආදී තියෙනවා, සජීවී වෙනවා. හැබැයි මං හිතන මොහොතේ, හිතන මොහොතයි දකින මොහොතයි දෙක. දකින්නේ චක්කු විඥාණයෙන්, හිතන්නේ මනෝ විඥාණය. එතකොට අන්නේ මනෝ විඥාණයෙන් හිතන මොහොතේදී ඊට පාදක වෙච්ච විපාක මට්ටමේ ස්කන්ධ ටික නිරුද්ධ වෙලා තියෙනවා. ତେର මේ ඉදිරි පිට පේන රූපය දකිනකොටම අපි දක්සනවා තින් මේ නිරුද්දේශ රූපයක් මනෝවිඥානේ මේ දකින්න කියලා ඒක පුහුණු කර කර ගිහිල්ලා අවසානයේ අන්තිම මොහොතේ වුණත් මේ අතාරත්‍ය මානසික රූපයක් මැවෙනකොටම තේරුම් ගත්තොත් මේ දැන් තියෙන රූපයක් නෙවෙයි මේ මෙනෙහි කරන්නේ කලින් නිරුද්දේශ රූපයක් මනංච පටිච්ච ධම්මේ චුප්පජිති මනෝවිඥාණං අවස්ථාවෙන් මේක සීකරණය කියලා දැනගත්තොත් ඒ කෙනා ඒ රූපය අනුහිත බැසගෙන නොගිහිල්ලා ඔහුට එතනින්ම දුක නිදහස වෙන පුළුවන්. අන්නේතෙන් එකපාර යන බැරි නිසා තමයි මුළු ජීවිත කාලයක්ම මේ ආරස්තිංග මාර්ගය තුල ඉඳගෙන අපි මේක පුහුණු කරන්නේ. එතකොට දුක නිදහස වීම කියලා කියන්නේ ඇහැට රූපයක් පේන වෙලාවේදී අපි නෝනෙන් දැක්කොත් මේ දකින්න නිරුද්වේච රූපයක් කියලා මනෝවිඥාණයෙන් අපිට බාහිර කිසිම තැනක රූප ශබ්ද ආදියක් ඉදිරු වෙන්නේ නැහැ. කරන් පොඩ්ඩක් මෙහෙ කරන්න බලන්න ඕනේ. ඇස් දෙක අරගෙන උනත් පහලමත් කිසි ගැටලුවක් නැහැ. ඇස් දෙක අරගෙන බලන රූපයක් මේ තියෙන රූපේ හරියට පත් පිඟානක් වගේ. කටේ කැම ටික මේ රස විඳිනවා. පිඟානේ කැම මෙහෙ තියෙනවා. මේ ඉස්සරහා තියෙන පිඟානේ කැම ටික වගේ තමයි මේ පේන ටික. කටෙන් රස විඳින කැම ටික කියන්නේ මොකද්ද? මනංච පටිච්ච ධම්මේච උපජ්ජිත මනෝවිඤ්ඤාණ. මේක තමයි අත්විඳින්නේ. අත්විඳින එක මීට කලින් පිඟානේ තිබෙක. එතකොට මේකත් මේ අපි පේනවා කියලා හිතුවට මේ මීට සලකවකට කලින් දැකපු දේ තමයි මේ මනෝවිඤ්ඤාණේ තිරුම නැස්තා. එතකොට වර්තමාන මොහොතේ කිසිම දෙයක් චක්කුසෝතාදී පංච විඥානයන්ගෙන් සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න බෑ. න පංචේ විඥානෙහි කිංච ධම්ම පටිවිචාරාති අඤ්ඤතර අභිනිපාත මතං කියන්නේ මේකයි. We are unable to recognize something through five consciousnesses just contact. Contact කියලා වර්ණ රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොඩක් රූපේ primary experience එක ගන්න එක විතරයි කරන්නේ. ඒකේ දිග, පළල, උස, අනිත් ඔක්කොම විස්තර ටික මනෝවිඥාණයෙන් දැනෙනවා. එතකොට මෙන්න මේක තමයි ඍජුවම දුක නිදහසන මාර්ගය. එතකොට ප්‍රඥාවන්ත කෙනෙක්, gifted කෙනෙක්, සුභග කෙනෙක් මෙන්න මේක ශොනිකව මේක හිතුවත් උඩ වේගෙන්ම විදර්ශනා වැඩිලා හුගේ අවිද්‍යාව දුරු කරගන්න හැකියාවක් තියෙනවා. එහෙම නැති කෙනාට තමයි අර දාන කතා, සීල කතා කියලා කාලයක් මේ වැදගත් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒකට ලොකු කාලයක් යනවා. හැබැයි අපි දක්ෂ නම් මෙන්න මේ අතාරකයට පිට තියලා වේගෙන්ම කෙලස් ප්‍රහිණ කරන්න පුළුවන් අපිට. මෙන්න මේකේ හිතන කාලේ වැඩි කිරීම තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. මෙන්න මේ සතිපට්ඨානට උපකාර කරන මාර්ගය තමයි අරසංග මාර්ගය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සිහිනය මේ ස්පිරිටුවල් ඩ්‍රීම් එක හිතේ තියාගෙන අපි හැසිරෙන වපසරිය ෆීල්ඩ් එක තමයි අරසංග මාර්ගය කියලා කියන්නේ. එතකොට මෙතෙන්ට යන එක හිතේ තියාගෙන වචන කතා කරනකොට සම්මා වාචා, රැකියාව කරනකොට සම්මා කම්මන්ත, උත්සාහ කරනකොට සම්මා වායාමේ, සිතුවිලි හිතනකොට සම්මා සංකප්පය, උත්සාහ කරනකොට සම්මා වායාමේ, හිත වඩනකොට සම්මා සමාධිය, රැකියාව කරනකොට සම්මා ආජීව. මේ හැම තැනම අපි වැඩ කරන්නේ කොහොමද? මෙන්න මේ ස්පිරිචුවල් ගෝල් එක තමයි තමාගේ සිහිනය. මෙන්න මේ සිහිනයට බාධාක් නොවන විදිහට තමයි ඔය හැමදේම කරන්නේ. හරියට අපි එයාපෝර්ට් එකෙන් කොහේරි ගමනක් යනවා නම් එයාට ගමන ෆ්ලයිට් එක අපි හැම මොහොතෙම ෆ්ලයිට් එකේ ඩෙස්ටිනේෂන් එක හිතේ තන යන්නේ. ෆ්ලයිට් එකේ ඉනකොට අපි වැඩියෙන් කරදර කරගන්න යන්නේ, කලබල කරගන්න යන්නේ. අපි දන්න මොකක් කරුම ගමන යන්න වෙන්නේ රණ්ඩු සොරල් වුණත් පොලිසියට යන්න වෙයි කියලා. එයාපෝර්ට් එකේදීත් බඩු ටික හරිය පරිස්සමෙන් අනවශ්‍ය බඩු මුකුත් ගෙනියන්නේ නැහැ. හොඳට නිකන් සිල් ගත්තා වගේ යන්නේ දෙන්නේ. ට්‍රාන්සිට් එකේ ඉනකොටත් එහෙමයි. අරමසි දා කැම බිම කන්නේ නැහැ, අත යන්නේ නැහැ, වෙලාව නිතර බල බල බොහොම පරිස්සමෙන් ඊළඟ ෆ්ලයිට් එක ගෙනකන් ඉන්නේ. එතන රණ්ඩු සවල් වෙන්න යන්නේ නැහැ. ලොකු කම් පෙන්නන්න යන්නේ නැහැ. පුටු නැහැ කියලා රණ්ඩු වෙන්න යන්නේ නැහැ. නේද? බෝඩින් පාස් එකක් තියන් ඊළඟ වෙලාව බල බල බොහොම බයන්ස් එකකින් ඉන්නේ. නිදා ගන්නවත් නැහැ වැඩිපුර අපි මිසේ කියලා නේ. අන්න ඒ වගේ තමයි අපි අවසාන ඩෙස්ටිනේෂන් එක තමයි අපි ගෝල් එක අපි අම බලන තාත්තා බලන යන්න ඕන. අපි එතෙන් යනකම් මේ ටික අපි බොහොම අන්නේකට තමයි සීලය කියලා කියන්නේ. සම්මා වාචා, සම්මා කම්මන්තා ජීව කියන්නේ ඒක. ඒකට අවශ්‍ය දර්ශනය තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන්නේ. ඒක ප්‍රැක්ටිකල් නොලෙජ් එක තමයි සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා කියන්නේ. ඒකේ කියන අර්ථය මාර්ගය. සීල සමාධි ප්‍රඥා ගැන මේ. එතකොට මෙන්න මේ දර්ශනයට අපි ආවනම් ඒ දැක්ම අහලා සුතමේ ඥාණයෙන් අසා දැනගෙන සද්ධාති තථාගතස්ස බෝධියෙන් කියපු විදිහට බුදුහාඳුරන්ගේ මේ පණිවිඩය ගැන ශ්‍රද්ධාව විශ්වාසය ඇති කරගත්තනම් දුකෙන් නිදහස් වෙන මෙතරම් මාර්ගෙ වෙන කිසිම මාර්ගෙකින් දුකෙන් නිදහස් වෙන්න බෑ. කොච්චර කයිති හැදුවත්, පන්සල හැදුවත්, ධායක කොච්චර සතුරු කරත් කිසි දඟ දුකෙන් නිදහස් වෙන්න බෑ. මෙන්න මේ දර්ශනයෙන් ඉඳලා සතිපට්ඨානය ප්‍රැක්ටිස් කරොත් විතරයි දුකෙන් නිදහස් වෙන්නේ කියන කට විශ්වාසය දෙකගත්තොත් අපි අපේ මොන වැඩේ කරත් මෙන්න මේක ඔළුවේ තියාගෙන තමයි කරන්නේ. මෙතෙන්ට හානියක් නොවන විදිහට මේක හරියට කුඩා දරුවෙක් ආරක්ෂා කරනවා වගේ, මැණිකක් රකිනා නාරජ දෙබුසේ කිව්වා වගේ මෙන්න මේ ගෝල් එක හිතේ තියාගෙන ඒකට බාධා නොවන විදිහට තමයි හැමදේම කරන්නේ. එතකොට මෙන්න මේ සත්‍ය ගැන දැනගන්න එක තමයි අත්‍ය භික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන මේක. ආර්ය වූ, අනාස්තර වූ, ලෝකෝත්තර වූ මාර්ගයට අංගයක් කොට තියෙන සම්මාදිටිය කියන්නේ මේකයි. මොකද්ද මේ ඇහැට රූපයක් දකිනකොට මොකද්ද මේ වෙන සිද්ධිය? රූපය කන්ටැක්ට් වෙන වර්තමාන මොහොතේ රූපය තේරුම් ගන්න මොහොතේ මේ අතීතයට ගිහිල්ලා, ඒ වගේම මේ කන්ටැක්ට් වෙන මොහොතේ රූපයේ පේන්නේ රූපයේ ස්වභාවය අනුව නෙවෙයි, ඇසේ සංකේතාවය අනුව. රූපයෙන් කාර්යභාරයක් කරන සතරමහා බෝධි රූපවල එකතු වීමක් තීරණ ඇත්තේ නැහැ. හැබැයි ඒක සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ ඇස මත. ඇස වෙනස් වුණොත් රූපයේ ස්වභාවය වෙනස් වෙනවා. ඇස වෙනස් වෙන කොහොමද මනස අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, නිබ්බති ලක්ෂණ නොදෙනී මාදී හේතු ටිකක් අභ්‍යන්තර ක්‍රියාත්මක වෙනවා. ඒව ක්‍රියාත්මක වෙච්ච ගමම හැ වෙනස් වෙනවා. එහැ වෙනස් වුණා කියන්නේ රූපයක් වෙනස් වුණා කියන එක. ඒත් මේ මොහොතේ අපේ මනසෙ විතරයි පේන්නේ. අපේ මානසික පැත්ත නාමයන්තේ වෙනස් කරොත් මේ අසාදිය වෙනස් වෙනවා. මිනිස් ඇතර නොපෙනෙන දෙවියෝ, බ්‍රහ්මියෝ ඇතැ මෙල ප්‍රේතයන් බුදයන් ටික පේනවා. ඒත් මේ පේන්නේ ඇත්තම තියෙන ලෝකෙ නෙවෙයි. මේ තේන්නේ මේ මොහොතේ අපේ ඇහැේ හැකියාව අනුව නිෂ්පාදනය කරලා දෙන දේ ටික තමයි දැන් මේ පේන්නේ. ඒ නිසා ඇහැට කියන්නේ ආයතනයක් කියලා. මේක ෆැක්ටරිය. චක් ආයතනය. The factory of eye. ତොර ඇහෙන් නිෂ්පාදනය කරලා දෙන මොනවද? රූප. එතකොට මේ කර්මශාලාවේ ස්වභාවය අනුව තමයි රූප ආදී තීරණය වෙන්නේ. කණේ අනුව තමයි තීරණය වෙන්නේ. කර්ම වෙනස් වුණත් ඕන වෙලාවක මේ ඔක්කොම වෙනස් වෙන්න පුළුවන්. බාහිර දේවල් විතරක් නෙවෙයි. අපේ ශරීරයත් ලිංග ભેදී වුණත් ඕන ලක් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා සම්පූර්ණ මේ කර්ම දායාදයක් ඇතුළු වෙන සත්‍යයේ ස්වභාවය මේක. අන්නේ කර්ම ශක්තිය ඉක්මවලි හැමක් තමයි අර දෙවෙනි සත්‍යයෙන් කරලා කරන්නේ. ඒක කර්ම ශක්තියෙන් එන විපාක ටික මේ පැත්තට ආවට පස්සේ තමාගේ පර්සෙප්ෂන් එක වෙනස් කරලා මුළු බාහිර පද්ධතිය වෙනස් කරගන්න පුළුවන්. බාහිර දේ කර්මාරෝප අතීත කර්ම විපාකෙදී ආවට ඒ එන ලෝකයේදී අපි හරියට සතිපට්ඨාන තුල හිටියොත් ඒ එන දේ අපි එහෙම බාරගන්නේ. අපේ අභ්‍යන්තරය වෙනස් කරලා එන දේ ආකාරය වෙනස් කරගන්න පුළුවන්. එනිසායි ආනාපාන සතිය ආදී බොහෝ ධර්ම කාරණා ඉහෙලටම ප්‍රගුණ කරපු කෙනෙක් නැත්නම් රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය ඉස්තර කරනවා. අපටි කුලේ පටි කුල සංඤේ හොති පටි කුල සංඤේ විහෙරති. අපටි කුල දෙ නැත්නම් නොපිලි කුල දෙ අසුභ විදිහට මෙහෙ කරන්න ඕන නම් එහෙමත් කරනවා. එයාට පිලි කුල දෙ නොපිලි කුල විදිහට මෙහෙ කරන්න පුළුවන්. ඒ වගේම නොපිලි කුල දෙ පිලි කුල විදිහට මෙහෙ කරන්න පුළුවන්. ඒ දෙකම දුරු කළා පිලිගුල්ලෝ අපිලිගුල්ලෝ අරමුණ නැත්නම් ඉස්තෝ අනිස්සෝ ඕනම අරමුණක් ඔහුට ඕනම උපේක්ෂාවෙන් මැදහත් ඕනනම් අර පිලිගුල් නොපිලිගුල් දෙකම දුරු කරලා මැදහත් හිතන ඕන එහෙම කරන්න පුළුවන්. ඇයි ඒ හේතුව ඔහු අන දන්නවා ඔහු මුල් රූපේ නිරුද්ධුණාට පස්සේ නේකක් කියලා දන්නවා. දැන් අපි දන්නේ නැහැ නේද? අපි හිතන්නේ බැන්න නම් ආ බැන්නේ බැනුම මේ පැත්තේ තියෙන කියලා නේ. අපි සම්පූර්ණ මේ මත ඩිපෙන්ඩ් වෙලා ඉන්නේ. දැන් මේ රහතන් වහන්සේ දන උපරිම සතිපට්ඨාන ඉන්නේ සා මේක වචන ගොඩක් විතරයි ඉන්නේ. බණින එක මම මගේ මේ ගුණ කතනයක් කරනවා කියලා එහෙම හිතනත් පුළුවන්. බණිනකොට මට නෙමෙයි බණින මගේ හතුරට කියලා හිතනත් පුළුවන් වුණා. සතුටෙන්න පුළුවන් වුණා. ආබාධින එක රූපේ නිරුද්ධ වෙලා සද්ද රූපේ නිරුද්ධ වෙලා මම මේ මානසික බාහිර මේ වාස්තේ එම්ටි කියලා එම්ටිනස් එක ශුන්‍යත ලෝකණාවේ කසූ කියලා හිමි තරම් පුළුවන්. මෙන්න මේක තමයි ධර්මයේ ලැබෙන වාසිය. ඒ නිසා නොපිලිකුල් දේ පිලිකුල් විදිහට මෙහෙ කරන්නත් පුළුවන්. පිලිකුල් දේ නොපිලිකුල් විදිහට මෙහෙ කරන්නත් පුළුවන්. පිලිකුල් සහ නොපිලිකුල් දෙකම දුරු කළා උපේක්ෂාම වණන් එහෙම මෙහෙ කරන්න පුළුවන්. ඒතර මෙන්න මෙතෙන්ට අවස්ථාව ලැබෙන්නේ මෙන්න මේ චතුස සමාධිත්‍ය ඇති කරගෙන අරිසිං මාර්ගය තුළ උපරිම සමති විදර්ශනා දෙකේ උපරිමිනට වන. නැත්තම් සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව කියන මෙන්න මේ කාරණා දෙක උපරිම මට්ටමින් ඉහළම ස්ටෑන්ඩඩ් එකේ තියාගන්න. සතිපට්ඨානය පොඩ්ඩක් හරි ඉවත් වුණොත් ඉවත් වෙච්ච ගමන්ම හෝ බාහිර රූපය තුළ හිත බැස ගන්න. විඥාන ටිකක් වෙනවා. ඊට පස්සේ යනවා දුක් සැප ටික විඳිනවා. ඒ නිසා විද්‍යාවෙන් ඉන්නවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම හිරේ ඉන්නවා වගේ. මේ බාහිරේ නට අපෝ පාලනය කරන්න පුළුවන්. ତୋට අනේ බාහිර කෙනාගේ පාලනය නිදහස් වීම තමයි විමුක්තිය කියලා කියන්නේ. මොක්ෂය කියලා කියන්නේ. ඉමන්සිපේෂන් කියන්නේ. ලිබරේෂන්, ෆ්‍රීඩම්, එලයිට්මන්ට් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සසරට යන පැත්ත. පුඤ්ඤාවි සංකාර කරත් ඒ සසරටම යන්නේ. අන්න ඒ සසර යන පින්කම් කරමින් ගියත් ඒකට කියන්නේ අත්‍යවිතේ කම්මං කන්නන් කන විපාකම්. කලු විපාක දෙන කලු කර්ම තියෙනවා. අත්‍යවිතේ කම්මං සුඛං සුඛ විපාකම්. සුදු විපාක දෙන සුදු කර්ම තියෙනවා. අත්‍යවිතේ කම්මං කන සුඛං කන සුඛ විපාකම්. කල් සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. අන්නේ තුනමයි ඉදි වෙන්නේ මෙන්න මේ අවිද්‍යාපච්චය සංඛාරා කියන සැලැල්ලේ තියෙන අපුඤ්ඤාවි සංඛාරය, පුඤ්ඤාවි සංඛාරය, ආනෙන්ජාවි සංඛාරය කියන තුනටයි ඉදි වෙන්නේ. ලෝකෙමයි මේ තුන විතරයි දැනගෙන හිටියේ. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා අත්ති බික්කවේ කම්මං අකන්න සුඛං අකන්න සුඛ විපාකං කම්මක්ඛයාය සම්මතති. කලුත් නොවන සුදුත් නොවන කර්මක්ෂේ කිරීමට හේතු වන කර්මයක් බුදුහන් වහන්සේ කරගෙන ඒක අනුගමනය කරනවා. ඒ මොකද්ද? ඒ තමයි සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතෙන් බින්දති දුකේ ස්මකෝයි සුදිය. සිල් සංස්කාරණේ තියෙන්නේ බලනවා. අනිත්‍ය කියන්නේ හේතු ඇති කාලේ හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනා කියන කාරණය. මෙන්න මේ අනිත්‍යතාවයේ ඉම්පර්මනන්ස් එකට බේස් වෙන්නේ පටිසම්පාදය. ඉති ඉමස්මිය සති දන් හොති, ඉමස්මිය නැසති දන් නොහොති. ඉමස උප්පාදායි දම් උප්පජ්ජති, ඉමස නිරෝධායි දන් නිරුද්ධති. එතකොට මෙන්න මේකෙදි ඇත කියන අන්තිනොත් නිදහස් වෙලා, නැත කියන අන්තිනොත් නිදහස් වෙලා, සාසුදාන්තිනොත් නිදහස් වෙලා, උච්චේදාන්තිනොත් නිදහස් වෙලා, නාමයන්තිනොත් නිදහස් වෙලා, රූපයන්තිනොත් නිදහස් වෙලා. ඒතර මේ කිසිම දෙයක් ඇති හැටියට ගන්න නැහැ. ඒ වගේම නැත කියලා අන්තයට යන්නේ නැහැ. නැත කියන අන්තයට ගියොත් එක්කෝ විභව තණ්හාව, නැත්තම් නාස්තිකවාදය, නැත්තම් උච්චේදවාදය පැත්තට යන විවිධ නම් වලින් කියන්න පුළුවන්. ත්‍රි අන්ත දෙකටම නොගිහිලා ඒතේතේ ධික්ඛවේ උභවන්ති අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා කියපු විදිහට මේ අන්ත දෙකටම නොගිහිලා ඒ අන්ත දෙකම ස්පර්ශ නොකරකෝ පරිසම්පාදයේ ආර්ය න්‍යාය ඉදම්පච්චතාවේ කියන මෙන්න මේ හේතුඵල සිද්ධාන්තය පාදක කොට තියෙන මෙන්න මේ දර්ශනයට තමයි කියන්නේ අත්ති ධික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා කියන අන්‍ය සම්මාදිටිය ඇති වෙච්ච ගමම හරියට දිය පහරක් ගඟකට වැටුණා වගේ සෝතියට පැමිණෙනවා. ඒ වතුර ටික මුහුද කරාම යනවා නවතින්නේ. සම්මාදිටියපත් උනා නම් සම්මා සංකප්ප වාචා කම්මන්ත ආදී සියල්ලක් මේත් එක ක්‍රමානුකූලව වැඩෙන ගන්නවා. ඔහුගේ ජීවිතේ මේ වෙන උට හේඳි ඒින් බහැර ජීවිතයක් නැහැ ඊට පස්සේ. ඔහු මොනවා කරත් ආරසිය මාර්ගය අඟත් එක්කයි. ඔහුගේ අමහසුවක් වෙනව නම් වෙන්නේ ආරසිය මාර්ගයේ පිළිවැදීම නෙවෙයි ආරසිය මාර්ගයේ වත්තිය. ආරසිය මාර්ගයේ පිළිවැදීම තමයි ලෝකේ තියෙන පහසුවෙන්ම නිදහසේම නිවහල්ව ජීවත් වෙන තියෙන මාර්ගය. උජුකෝ නාම සෝමග්ගෝ අබේහා නාම සාදිසං කියන මේකයි. මේක ඍජු මාවතක්. මේක අබේ වූ මාර්ගයක්, නිර්භය වූ මාවතක් කියන්නේ. අපිට මේ කරුණ දෙකින් පුළුවන් අපිට කාවුණත් බය වෙන දෙයක් නෑ. දැන් බලන්න අපි මේ බය වෙන්නේ මොකටද? එතෙමනේ අපි මේ රූප වලට මේ ගොඩ නැගිලි මේවට හානිය වෙයි කියලා නේද? දැන් මෙහෙම නිරුද්දේච ලෝකයක් මේ තේරුම් ගන්න කියලා දන්නවද අපිට? තමයි තනක්ෂා කරගන්න යක් තියෙනද? ලෝක සම්මත වෙනුවෙන් අපි මේව රැක දෙන්න පුළුවන් ඊළඟ පරපුරට. ඊට වඩා දෙයක් නෑ. ඊට වඩා බයක් ඕයි. දැන් බය සම්පූර්ණ ඇති වෙන්නේ කොහොමද? තණ්හා ජායති සෝකෝ, තණ්හා ජායති බයං, තණ්හාය විප්‍රමුත්තසනක්ති සෝකෝ පුතෝ බයං. තණ්හාව නිසා තමයි ශෝකය බය ඔක්කොම ඇති වෙන්නේ. එතකොට තණ්හාවට හේතුව මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මේ රූපේ නිරුද්ධ වෙච්ච එක බව දන්නේ නැතිකම. එතකොට මේ වෙලාවේ ඉස්සරහා පේන රූපේ නිරුද්ධ වෙච්ච රූපයක් මම මේ තේරුම් ගන්න කියලා දැනගත්තොත් ආයි බාහිර අඩුගානේ අසුබේ වඩන්න, මරණස්තිය වඩන්න, මෛත්‍රී වඩනවා කියන කිතුරු වෙන්නේ. හැබැයි මුලදී වඩනවා අනුපූර ප්‍රතිමදා විදියට වඩන්න පුළුවන්. හැබැයි ඔහු දක්ෂම කෙනෙක් නම් ඔහුට අරට ලොකු කාලයක් වැය කරන්න අවශ්‍ය නැහැ. ඒක නිකන් සාමාන්‍ය විවේකයකට කරන සෙල්ලම් වැඩ වගේ ඊට පස්සේ තේරෙනවා. ඔහු වැඩි පුරුමිනි විදර්ශනා පැත්තේ. විදර්ශනා පැත්තේ ඉන්න ගමන් වේගෙම ඔහු අවිද්‍යාව දුරු කරනවා. කරන ගමන් විවේකයට වගේ අර ටිකක් ඒ පැත්ත බෝරින් වෙනකොට වගේ සාමාන්‍ය සමසයක් වඩනවා. සාමාන්‍ය දෙයක්කට ටිකක් කරනවා. නිකන් විනෝදෙට වගේ. ඒකේ ඇලිර නෙවෙයි. තෘෂ්ණා, දෘෂ්ටිමාන අඩු කරන අදහසින් තමයි ඔක්කොම කරන්නේ. ඒ කිසිම දෙයකින් තමා කැපී පෙනෙන්නේ නැහැ. තමන් ඉස්මතු වෙන්නේ නැහැ. අත්තු කන්සන පරවම් බලි හොට අවශ්‍ය නැහැ. තමන් ඉස්මතු කරවන්න, අනිත් දේ කණ්ඩම් කරන්නවත් කිසි විදිහක පෙළඹෙන්නේ නැහැ. මොකද ඔහුට ඊට වඩා ඒව කළ නෙවෙයි සතුට තියෙන. ඔහුට ඊට වඩා ධර්මයක් ප්‍රැක්ටිස් කළා. ඒ ප්‍රැක්ටිස් කරන ධර්මයේ සතුට ඔහුට අනවරතේම නිරතුරුවම තියෙනවා. ඒ නිසා තමන්ට කියලා සතුට ලබන ක්‍රමයක් හොයාගත්තට පස්සේ දැන් අපි කිව්ව අපට හොඳ ආදායමකින් ලොකු රැකියාවක් තියෙනවා. අර පොඩි රැකියා ගන්න අය හෝ නැත්නම් අපිට බණින අය හෝ අපිට පොඩි පොඩි ඒවල් පෙන්නෙත් නැන් අනි නේවා අපිට දැනෙනවත් නැ නේ. අපි මහා පඩියක් පහසුකම් තියෙන රැකියාවක් කරනවා නම් දැන් රාජ භෝජනයක් අපිට ලැබෙනවා නම් අර පොඩි අය හිඟන අයගේ භෝජන වලට අපි ලෝභ කරනවද? වරකම් කරන්නේ නැද්ද? නෑ නේ. අපිට මහා රාජ භෝජනයක් ලැබිලා තියෙන්නේ. ඒතර ධර්මය කියන්නේ අන්නේ රාජකීය භෝජන වගේ අපිට. අන්නේ එක ලැබෙච්ච තැනදී අපිට ඇත්තෙම සාමාන්‍ය මේ ලෝකේ දේවල් නෙවෙයි අපිට සක්විති පජ පදවියක් විතරක් වටින්නේ. ඒ නිසා ඊට වඩා මහා ලෝකයක් අපේ අභ්‍යන්තර ආධ්‍යාත්ම ලෝකයක් අපි නිර්මාණය කරගෙන තියෙනවා. ඒතර අන්නේ ලෝකෙන් අපි අභ්‍යන්තර ලෝකේ ප්‍රබෝධමත් කරගෙන, ලස්සන කරගෙන, ආලෝකවත් කරගෙන අපි යද්දී අපි ලෝකෙ වෙන යම් අභ්‍යන්තර කරනව කරාට ඒ කිසිම දෙයක් මත අපි ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ඒ කිසිම දෙයක් අපි අවසාන සතුට හේතු වෙන්නේ නැහැ. අද අපිට වඩා අපේ සතුට ඉහළ මට්ටමක අපි පාත්තා ගන්නවා කණ්ඩෝ. ඉතින් මෙන්න මේ විදිහට එක පැත්තකින් අපි ස්වර්ග මාර්ගයේ ඉඳගෙන දාන සීල භාවනා පුණ්‍ය ක්‍රියා සාමාන්‍ය වෙන්නේ අපි ඒ වර ආත්ම සුඛ පරිත්‍යාගය පංච සීලය සහ මෛත්‍රිය පදනම් කරගෙන අපි ඒව කරනවා. විතරක් නෙවෙයි අපි කරන සියලුම පින්කම් ඒව භාවනා කමඨහන් බවට පත් කරගන්නවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති කියන මෙන්න මේ භාවනා ක්‍රම තමයි අපේ දිනදා ජීවිතේ වෙන්නේ. ඒක තමයි ලෞකික ජීවිතයක සාර්ථකත්ව බලමිණුම් දඩුව. ඒ කියන්නේ කොයි මොහොතේ මේ ගියත්, කොයි තරම් සංකීර්ණ අවස්ථාවක මේ ගියත්, සතුරෙන්ගේ ප්‍රහාරයකට ලක් වෙලා මේ ගියත්, විතරක් නෙවෙයි ඇදැමිට මරණීය දඬුවමකින් මේ ගියත් ඔදුගති අම් වෙන්නේ. ඒ තරම් ස්ථාවර මානසිකත්වයක් උගල බලන්න තියෙන්නේ. ඒ මගේ අනතරේදී ඔහු විශේෂයෙන් මේ ධර්මයේ ඉහළම තැන අහලා මේ දුකේ හට ගැනීම හා නිරෝධයේ තථාගත ධහමක තියෙන සුවිශේෂීම කාරණය තේරුම් අරගෙන අන්න ඊට අනුගතව අපි උපරිම ලෙස අපි ජීවත් වෙන්නේ කොහොමද? ආරස්මී මාර්ගයත් එකයි. තුන ආරස්මී මාර්ගේ වැඩෙනවා කියන්නේ සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර දීප්තිපාද, සතර සම්මා ප්‍රධාන වීරිය, පංචේන්ද්‍රිය, පංච බල, සත්බුජංග වැඩෙනවා. මේ සතිස් බෝධිපාසික ධර්මල කරුණු විවිධ න්‍යාය වලින් විස්තර කරලා තියෙනවා. එක තැනක කියනවා සතර සතිපට්ඨානෙ වැඩෙනකොට ඔක්කොම ටික වැඩෙනවා කියලා. තවත් සමහර තැනක කියනවා සත්බුජංග වැඩෙනකොට මේ ටික වැඩෙනවා කියලා. තවත් තැනක කියනවා අරිෂ්ඨ මාර්ගය වැඩෙනකොට මේ ටික වැඩෙනවා කියලා. තවදැන කියන ප්‍රඥාව වඩනකොට මේ ටික ඔක්කොම වැඩනවා කියලා. තවදැන කෙනෙක් කියන සීල සමාධි ප්‍රඥාව වඩනකොට මේ ටික ඔක්කොම වැඩනවා කියලා. තව සමහරක් දැන තියෙනවා සමති විදර්ශනා වඩනකොට මේ ඔක්කොම ටික වැඩෙනවා කියලා. තව සමහරක් දැන තියෙනවා ආනාපාන සතිය නැමැති එකම දහම වඩනකොට මේ ටික ඔක්කොම වැඩනවා කියලා. ඒතට එක එක තැන් වලින් ප්‍රවේශ වෙනවා තියෙනවා. ඒතට එකම න්‍යාය කියලා නැහැ. එතකොට දැන් සමහර එකක් විතරක් දන්න කෙනා හිතන්නේ මේක විතරමයි හරි කියලා. එහෙම දෘෂ්ටියට එන්න එපා. එක එක න්‍යායලින් විස්තර කරලා දෙන සූත්‍රවල. දැන් චතුරාර්ය සත්‍ය අපි හිතන්නේ ආමුලින් දුක සත්‍ය, ඊට පස්සේ සමුදය සත්‍ය, ඊට පස්සේ නිරෝධ සත්‍ය, ඊට පස්සේ මාර්ග සත්‍ය කියලා අපි හිතන්නේ නේද? නමුත් එහෙම නැහැ. සමහර තැන්වල වෙනස්කම් තියෙනවා. ඇතම් දැනක දුක සත්‍ය මුලින් කියලා, සමුදය සත්‍ය ඊළඟට කියලා, මාර්ග සත්‍ය කියලා ඉවර වෙලා අවසානට නිරෝධ සත්‍ය කියලා තියෙනවා. අභිඥා සූත්‍රය එහෙම එක. ඒ නිසා එක තැන දැනගත්ත කියලා හැම තැනම මේ වගේ කියලා හිතන්න එපා. අපිට වාක් වර්ධින්නේ ඒකයි. වාග් දේශකවරු තමන් කියන විතර දේ විතරක් හරි කියලා කියන්නේ ඒකයි. ඊට පස්සේ දෘෂ්ටිකට එනවා ඉදමියෝ සත්‍යම වගමන්න කියලා. මේක මෑතනෙත් ඔකම බොරු කියලා. ඒ නිසා විවිධ න්‍යායන් තියෙනවා. බොහෝ විට දේශකේ සඳහන් කරන්නේ එයා වැඩිපුර පුහුණු කරන කෙනෙක්. දැන් මම වැඩිපුර ආනාපාන සතිය කැමති නම් මම කියන්නේ ආනාපාන සතිය විතරමයි නිවන් දකින්න පුළුවන්. නමුත් තව තව න්‍යායන් තියෙනවා. තව කෙනෙක් මෛත්‍රී භාවනාව පටන් ගන්න කරන්න පුළුවන්. තව කෙනෙක් බුදුගුණ භාවනාව පටන් ගන්න කරන්න පුළුවන්. තව කෙනෙක් ධාතු මනසිකරෙන් එන්න පුළුවන්. එතකොට එක එක අයගේ චරිත ලක්ෂණ සහ තවම පුහුණු කරපු කාලයේ පරාසයේ සීමාව අනුව එක එක කෙනාට එක එක පැතිරි යන්න පුළුවන්. හැබැයි කොයි පැත්තේ ගියත් අවසානයේ වෙන්නේ මොකද්ද? නාම රූප නිරෝධය වෙන්නේ. නාම රූප නිරෝධය කියන්නේ මොකද්ද? මේ ඇහැට රූපයක් පේනකොට හටගන්නා වූ නාම රූප දෙක අහුත්වා සම්බුතං උත්වාන භවිසති පෙරණොති බේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන මෙන්න මේ දර්ශනයට එනවා. හැම මොහොතෙම ස්කන්ධ ටික හටගන්නවා නිරුද්ධ වෙනවා. හටගන්නවා නිරුද්ධ වෙනවා. ඒක තේරුම් ගන්න මේ මන ආයතනයත් නැත්තම් චිත්තසයසිතේ ටිකත් මේ ටිකේ මෙලාවෙ හටගෙන එතනම නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. හට ගන්නවා නිරුද්ධ වෙනවා. මේක බල බල ඉන්න එකමයි තියෙන බාහිර ලෝකෙ නිදහස් වෙනවා. ඈ රූපයන් තේ නිදහස් වෙනවා. යත්ත පඨවි ආපෝච තේජෝ වායෝ නගාති. පඨවි ආපෝ තේජෝ වායේ වායෝ කියන මේ හතර ඇසුරු කරන්නේ ගාව ගන්න. ගාව ගත්තොත් මොකද? ගාව ගත්තොත් ජරා මරණත් එක්කයි. ඊට නැතුව ඉන්නේ අබේරෙන්න බෑ. බාහිර ලෝකයේහි ඉදි කට්ටක දෙයක් හරේ ගත්තොතින් ගන්න ජරා මරණ ටිකත් එක්කයි ගන්න. අයින් එහෙ එම් මෙහා විකල්ප නැහැ, ස්ටොප් සයින් නැහැ මොකද? ඒ නිසා උපරිම ලෙස දක්ෂ වෙනවා කිසිදු දෙයක් ඇතැයි කියලා නොගන්න මට්ටමටම උපරිම හිත තියාගෙන ඉන්නවා. හැබැයි බාහිර ලෝකයක් නැහැ කියන්නේ නැහැ. ඒවත් පරිහරණය කරනවා. මිනිස්සුන්ට ගුණකතන කරනවා, අඩුපාඩු පෙන්ලා දෙනවා, අවවාදයක් දෙනවා, දඬුවමුන් දෙනවා, ලෞකික පින කරන්නත් මඟ පාදනවා, පන්සලුත් හදනවා, පාරලුත් හදනවා, කුඹුරු කරන්නත් උදව් කරනවා, අනාථ ආධාරත් බෙදනවා. ඒවත් කරන ගමන් තමන් ලෝකෝත්තර දර්ශනයක් තියෙනවා. එතකොට අපිට සමාජ සම්මත විදියටත් අපට යම් සිද්ධියක මෙහෙවරක් කරන්න පුළුවන්. අපි සදාචාර විරෝධී පැත්තට ගියා වෙන්නේ නැහැ. පිනට නිග්‍රහ කරා වෙන්නේ නැහැ. පින් කරන අයටත් අපි උදව් කළා. අපි අනුමෝදන් වෙලා ඒකේ ඉන්න ගමන් අපි ඉහළම මට්ටමක මේ ලෝකෝත්තර දර්ශයෙන් ආර්යසේ මාර්ගය තුළ සීල සමාධි ප්‍රඥා දෙක අපින කාලේ වැඩි කරගන්න. අවසාන වශයෙන් අපේ සාර්ථකත්වය ගැන සතිපට්ඨාන මයින්ඩ්ෆුල්නස් වර්තමාන මොහොත ජීවත් වෙන. එතකොට වර්තමාන මොහොතේ හිත තිබ්බ කියන්නේ ඇත්තටම තියෙන වර්තමාන මොහොත විතරයි. ඒකත් හේතු ඇතිකයි හදගෙන නිරුද්ධ වෙනවා. මේ දර්ශනාවට පස්සේ අතීතන්නාන නගමෙය අතීතයේ අන්තයට යන්නේ නැහැ. ඒ වගේම අනාගතය ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒත් එක මොකද්ද වෙන්නේ? වර්තමානයේ අතීතයයි කම්පයා කරන්නේ නැහැ. කම්පයා කරන්නේ නැත්නම් සංසදන්නේ නැත්නම් ජරා මරණ දෙකක් නැහැ. ජරා ව්‍යාධි දෙකක් නැහැ. මහලුයෙන් ව්‍යාධියනේ මොකද? දැන් තියෙන රූපය අතීත රූපය සංසදනවා. මරණයනේ කොහමද? දැන් තියෙන රූපය අනාගත රූපය සංසදනවා. ତର මේක සංසදන නොගියට පස්සේ ඔව් අතීතේ නිරුතුණා කියලා දන්නවනම් අනාගතේ තාම ඇවිල්ලා නැහැ කියලා දන්නවනම් ඔහු මේ අත දෙකම නිදහස් වෙනවා. නිදහස් වුණා කියන්නේ ජාති, ජරා, මරණ, ව්‍යාධි සියල්ලම නිදහස්. එතකොට අවිද්‍යාව පාදක තමයි අපි මේ වර්තමානයේ ජීවත් වෙන්න බැරි වීම නිසා තමයි මේ අතීතයේ සානාගතය අන්ත දෙක මේකට ගහන්නේ. ගැට ගහන කී ගහමු තමයි දැන් මම නාකි වෙලා දැන් කෙසිදිලා දැන් දත් හැලිලා ඔක්කොම කියන්නේ යන්නේ අර ටිකත් එක එකට සසඳන යනකොට. සසඳන්නේ නැති ලෝකයකට මේවා දාල වෙන්නේ. මේකට තමයි අජරාමර කියලා කියන්නේ. ඒක අජරාමර බව මහලු වෙන කලින් ලබන දෙයක්වත් නැත්තම් මරණාසන මොහොතේ ලබන දෙයක්වත් නෙවෙයි. අජරාමර කියන එක මේ මොහොතේ ලබන දෙයක්. එතකොට රහතන් වහන්සේ අජරාමර බවට පත් වෙන්නේ අවසානයේ දේහය අතරණය වෙන වෙලාවේ නෙවෙයි. රහතන් වහන්සේ අජරාමර වෙන්නේ ආසක්කෙන් ලැබෙන මොහොතේ. මේ මොහොතේම ජරාමරණය නිදහසක. ස්වාභාවික ලෝක සම්මත විදියට කියන ජරාමරණ වේදි වලට යනවා. නමුත් ජරා දුක, මරණ දුක, ව්‍යාධි දුක කියන තත්ත්වයට උන්වහන්සේ මොන දෙන්නේ. හරියට සාමාන්‍යයෙන් ගහක් වල පත්ති නිරණමට දකින්න විදියට තමයි ශරීරයේ දෙස්සත් බලනවා. ආත්ම සංඥා බැහැ කරලා. ඒ නිසා තමයි සමහර රහතන් වහන්සේලා දැමිට කුටි ඉනකොට එකපාරම ලොකු සර්පෙක් වැටෙනවා. බොහොම පිසගොර සර්පෙක් ඇඟට වැටෙනවා. වැටෙලා වැඩි වෙලාවක් යන කෙනෙක් මේ ශරීරයේ විසිරියන කෙනෙක් කියන මාකට දැන් ලොකු සර්පෙක් වෙන ඉක්මනට මගේ ශරීරය මේ කපිරි සිද්ධ වෙනවා. ඉක්මනටම මේ අඳ පිටේම එළියට අරන් යන්න කියන සමහර රහතන් වහන්සේලා කියලා තියෙනවා. ඉතින් බලන්න ඉතින් උන්වහන්සේලා මේ කොයිතරම් අවබෝධයකින් වේදනාව කියන එක කායික වෙනවා. හැබැයි ඉතින් උන්වහන්සේලා දන්න එක විඳින මනසින් කියන එක. නිසා වේදනාව තිබහ පිපාසය ඔක්කොම එනවා දැනෙනවා. නමුත් ඒව සත්පුද්ගල සංඥාවෙන් කිසි දෙයක් ගන්න නැහැ. ලෝභය හරි විදිහට උන්වහන්සේට මේක කියන්න ඕනේ නිසා ලෝකෙට කියනවා. ඉවර උන්වහන්සේලා ආධ්‍යාත්මික ලෝකෙ වෙනම එකක් ඒක. ප්‍රශ්නෙම තියෙනවා නම් අහන්න පුළුවන්. හඳුරු සෑම කුසලයක්ම පිනක් වෙනවා වගේම සෑම පිනක් කුසලයක් නොවනවා කියන එකට උදාහරණයක් ගත්තොත් එන අපි අය කියන්නේ කිව්වේ සෑම කුසලයක් කරනකොටම පිනක් සිද්ධ වෙනවා වගේ නෑ එහෙම කිව්වේ නෑ සෑම කුසලයක්ම පිනක් වෙන්නේ නෑ සෑම පිනක්ම කුසලයක් ඒතර කුසලය කියන එක තමයි ඉහළ කුල කියලා කුසලය සම්මාදිටිය කියන එක තමයි ලොකු එක ඒතර ඒකෙන් එකක් තමයි පින කියන්නේ අපේ හැම පිනක්ම කුසලයක්. හැබැයි මේ පැත්තේ තව එකක් තියෙන කුසලම පැත්ත. ලෝකෝත්තර කුසලිය. ඒ කුසලේ පිනක් වෙන්නේ නැහැ. හැම කුසලිය හැම පිනක්ම කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. එතකොට ඒකට අපි උදාහරණයක් ගත්තොත් නේද? ඔව් උදාහරණ අපි කිව්වනේ. හැම කාර් එකක්ම කාර්යයකුත් වෙනවා වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම කාර් එකක් වෙන්නේ නැහැ. කාර් නොවන වාහනක් තියෙනවා බස් තියෙනවා වෑන් තියෙනවා ක්‍රියාවක් හැටියට අපි කරන දිනක් හරි යම් කිසි දසකුසල වලින් කුසල කරලා ඔව් ඇත්තෙන්ම ඒ වගේ දක්වල තියෙන්නේ සමති දසන වැඩිම තියෙනවා විශේෂයෙන් මේ දසන වැඩිම දස සංඥා වඩන අවස්ථාව අනිත්‍ය සංඥා අනත් සංඥා අසුබ සංඥා ආදීන සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බලෝක ඥාන විරත් සංඥා එතන ඉස්කන්ද පංචකේ සමුදේ වය අස්සාද ආදීනව නිස්සරණ මෙන්න මේව දකින අවස්ථාව තමයි අර පින පැතරයත් නොවන කුසලයේ පැතරම යන අවස්ථාව. ඒ කර්ම වලට තමයි කියන්නේ අත්ති බික්කවේ කම්මං අකන්න සුක්ඛං අකන්න සුක්ඛං අකන්න සුක්ඛ විපාකය සම්මතති නැත්නම් කම්මක්ඛය සම්මතති. කලුත් නොවන සුදුත් නොවන කර්ම කර්මක්ෂය කිරීම සඳහා හේතු වන කර්ම දින සලක. එතකොට අප විටින් විට හිතන්නට ඕන දැන් මං කරමින් ඉන්න කර්මය සාමාන්‍ය ලෞකික කුසලේ නැත්තම් පින පැත්තට යන එකක්ද නැත්තම් ලෝකෝත්තර කුසලයටම බර එකක්ද කියලා අපි බලන්න ඕන. දෙක මාරෙන්න බෑ. ඇත්තෙම අපි සමාජ විදර්ශනා කියලා නාමයෙන් වැඩුවත් වැඩෙන්නේම ලෞකික කුසලෙම තමයි. නමුත් ඒක ඉතාම සියුම් විදිහට ඒ මගේ ගිහිල්ලා ඉහෙරටම යන වෙලාවේදී තමයි මේක වැඩෙන්නේ. හැබැයි ඒක මාර්ගයේ යන්නත් අපිට ඒකම උදව්වක් වෙනවා. දැන් අපි ලිඳ මඩ ඇඟේ තියෙනකොට ලිඳ ළඟට හොදන්න යන පටන් ගත්ත වෙලේ ඉඳලා අපි හොදන පැත්තේ තමයි යන්නේ. හැබැයි තාමත් අපි ඇඟේ මඩ තියෙනවා. ලිඳ ළඟට යනකම් මඩ තියෙනවා. දානකොටත් මඩ තියෙනවා. එතකොට සමන් ගන්නකොට තීරමණ ටිකක් තියෙනවා. එහෙම කළ කළා අන්තිමට තුවායකින් පියදාගෙන තව මොන හරි සෝඳ හමන දේකුත් ගාලේ වුණාට පස්සේ දැන් ඔක්කොම වැඩි කරන්නේ. එතකම්ම අරු ගන්න ගඳ හරි තියෙනවා. අන්න ඒ වගේ තමයි අපි මේ නිවන් මාර්ගය යනකොට එක එක මට්ටම් වලින් අපේ කෙලෙස් තියෙනවා. සංඛාය දිත්තේ මට්ටම් ටිකක් තියෙනවා. ඊට පස්සේ කාමරාග පටිගරාග මට්ටම් ටිකක් තියෙනවා. ඊට පස්සේ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන මට්ටම්ෙන් තියෙනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා දැන් සෝතාපට්ටි මාර්ගඥානෙ, සකදාගාමී මාර්ගඥානෙ මේ ආදී තැන්වලදී ටිකෙන් ටික අර මඩ අපි අඩු කරගන්න. අඩු කරගත්තට සම්පූර්ණයෙන්ම අපි කර්මක්ෂය කළේ නැහැ. තාමත් අපි අඩු ගානේ අවිද්‍යාව මූලයේ හැදි තියෙනවා. ඒතර අවිද්‍යාව මූලයේ තියෙනවා නම් ඒ කියන්නේ කෙලෙස් අපේ අතින් සිද වෙනවා. කායික වාසික නැතුණාට මානසික වටේම උනත් මනෝ කර්ම විදිහට සිද වෙනවා. එතකොට අපි ටිකෙන් ටික මේ පිරිසුදු වෙමින් යන්නේ. ඒ පිරිසුදු වෙමින් යන ගමන පිරිසුදු කරන වතුර වගේ තමයි ආරෂ්ණික මාර්ගය අඟලික කියලා කියන්නේ. නැත්තම් දස සංඥා අනිදු දුකාරක් වඩන අවස්ථාව, සමුදි දසන වඩන අවස්ථාව. නැත්තම් සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනා කරන අවස්ථාව. ඒක ඒක වැඩමයි කියලා එකපාර පිරිසුදු වෙන්නේ නැහැ. තාමත් අපේ ළඟ කෙලෙස් තියෙනවා. තියාගෙන තමයි මෙලික කරන්නේ. ටිකෙන් ටික මට අයින් කරගන්න තමයි මේ යන්නේ. ඒතකොට ඒකේ උපරිම පාරිශුද්ධත්වය තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. රහත් භාවයට පත් වෙනත් එකම නැවතර පුණ්‍ය කර්ම කිරීම සහ ඒ මත යැපෙන ගතිය නැති වෙනවා. හැබැයි පින්කම් නාමයෙන් ලෝකේ කරන දේවල් කරනවා. දැන් සරුත්තරෝ ගත්ත පින්පත්දි ගිහිල්ලා ඇවිල්ලා දාන දීලා සංඝයාට පූජා කරලා අමර පින් අනුමෝදන් කරනවා. ඒතර තමයි පින්කමක් කළනේ පින් අනුමෝදන් කරවන්න ඕනේ ඉතින්. ඊට පරිසරය හදලා ඒ හදන ටික සරුත්තරෝත් කළා. හැබැයි අපි කියන අර පින්කම් කියන අර පුණ්‍යවි සංකාර කියන දේ කරගත්තේ නැහැ. ඊටදල කාර්යයන් ටික ක්‍රියා සිද්ධ විදිහට ඇති කරගත්තා. ඒ සිටුේෂන් එක හදලා අම්මට පින් අනුමෝදන් වෙන්න අවස්ථාව සැලසලා දුන්නා. එතන ගනි. ඒකේ තමන් ඇයිද කාර්යය කරගන්නේ කියන්නේ. ඒ තමන් කරපු දේ තමන් සුසාදෘෂ්ටි මාන වශයෙන් ගන්න කියන්නේ. ඊයදල ක්‍රියාවන් ටික කරනවා. දැන් රාතමාංශය කෙනෙක් ගත්තත් ආසන පනවනවා, අතුපතු ගානවා, අනිත් ඇට කුඩි සෝදානම් කරනවා. සමහර රාතමාංශ එහෙම කරන්නේ. අනිත් ඇට බණ කියලා දෙනවා. ඒව කරාට අර ලෝක සම්මත විදියට ඒ ටික කරාට අර කර්ම න්‍යායෙට තියෙන පුණ්‍යවි සංඛාර මට්ටමට ඒක යන්නේ නැහැ. ඒක සාමාන්‍ය කෙනෙක් ක්‍රියාසිත කියලා කියන්නේ. එතකොට ඒකට හේතුව අර රහත් කීමත් ඒක අර පුණ්‍ය පාප පහිනස්ස කියන අර පින්පව් දෙකම බැහැර කරපු බාහිත පාපෝ බාහිත පාප බාහිත පාපෝ බ්‍රාහ්මනෝ කියලා කියන්නේ. අන්න ඒ මට්ටමින් පව පින දෙකම බහාත බව කෙනෙක් විදිහට උන්වහන්සේ මානසික හැබැයි කායික ලෝක සම්මත විදියට මේ පින් නමින් හඳුන්වන ලිස්ට් එකේ දිවන උනාතර කරනවා. දැන් රුවන්ලි සෑ හදනකොට උනත් ඒවට අදාළ මාර්ගෝපදේශණය සැලසුම් මේ වාහක ඉදිරිපත් කරනවා කනාසේ. ලෝවාම ප්‍රාසාදේ හදනකොට, මිනිස් වැටිය හදනකොට, මේ බොහෝ නිර්මාණ වලට නිර්මාණශීලී දායකත්වය දුන්නේ රාතනාසේ උපදේශණය. එතකොට සාමාන්‍ය කෙනෙක් කරා නම් ඒක පින් බාටපත් වෙනවා. නමුත් රහතන් වහන්සේලා උන්වහන්සේලගේ ක්‍රියාමාර්ගයක් විදිහට උන්වහන්සේලා ලෝකයේ අතරතුරු විඳගෙන ලෝකෙට කරන මේ හරක් විදිහට ඒක කළා. තවත් කෙනෙක් ඒ ටිකම කළා යා සුගතිගාම වෙනත් පුළුවන්. ධ්‍යාන කේතින රජතුමා ඒ ටිකම හදලා ඒ ඔක්කොම ටික ඒක රාශී කළ කේති හදලා එතුමා දිව්‍ය රෝගී ගියා. ඒකට මනුස්ස සාසනා කරපු රහතන් වහන්සේලා උන්වහන්සේලා යතයන් පදීපෝ. පහන නිවෙල ගියා වගේ උන්වහන්සේ සම්පූර්ණ මරණයෙන් පස්සේ පිරුණ පස්සේ සතර ගම නිවට පත් වෙනවා. එතකොට හැම පිනක්ම කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. මේ පැත්තේ තිබුත් තියෙන ලෝකෝත්තර කුසලෙ. ඒකට පින කියලා කියන්නේ නැහැ. ඒකට පින කියලා කියන්නේ සාසවා පුඤ්ඤ භාගියා උපදිවිය පක්කා. ශාස්ත්‍ර වූ ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රමෙන් සහිතව කරන්නේ මේක. සාස්වා පුණ්‍ය භාගය පිනට බර වෙච්ච උපදිවේ පක්කා උපදි සම්පත් ලබා දෙන. දිගාසිරි සම්පත්, රූප සම්පත්, පරිවාර සම්පත්, මේ ආදී නොයෙක් ආරෝග්‍ය සම්පත් ආදී තියෙනුනේ. මෙන්න මේ සම්පත් ලබා දෙන්නට හේතුනේ මේ ලෞකික කුසලී. එතකොට ඒක පරිහරණය කරන ගමන් දක්ෂ වෙනවා ලෝකෝත්තර ප්‍රඥාවෙන් ආරසින් මාර්ගයට පිවිසෙන දක්ෂ වෙනවා. තොට මේ දෙකම අපි ජය ගන්නට ඕන. ඉතින් ඒක මූලික පියවර තමයි ස්වර්ගගාමී මාර්ගයේ උපරිම ලෙස ඒක පවත්වා ගැනීම. කොයි මොහොතේ අපි මේ ගියත් දුපතිගාමීන වෙන විදිහට අපි උපරිම මානසික වේදනාවට සූදානම් වෙන්නේ. ඒතකොට ඒක මරණයෙන් පස්සේ වෙන දෙයක් නෙවෙයි ඇත්තෙම. අපි මේ මොහොතේම භවය කියන එක අදාළ දෙන්න සකස් කරගෙන තියෙනවා. එතකොට අපි වැඩිපුරම බරව ඉන්නේ සුගතිය පැත්තට නම් මොද කුසලයක නම් අපි මේ මොහොතේ මේ සතර වෙදිනවා. දැන් සතර බ්‍රහ්ම විහරණ වැඩුවයි කියන්නේ නැත්තම් මෛත්‍රී චේතුමිති වැඩුවයි කියන්නේ ධ්‍යාන මට්ටමට ආව කියන්නේ අපි බ්‍රහ්ම ලෝකයේ සැපේ මෙතනෙම වෙදිනවා අපි. බ්‍රහ්ම ලෝකේ ගියට පස්සේ කායික වෙනසක් වීම තමයි වෙන්නේ. නමුත් මානසික සුවේ මෙතනම වෙදින පුළුවන්. එතකොට බඹලව නොගිහිල්ලා මිනිස් ලෝකම අපිට බඹලව කරගන්න පුළුවන් ධ්‍යාන මට්ටමට පත් වන්න බෑ. එතකොට එතන ගියාම වෙන්නේ කායික වෙනස විතරයි වෙන්නේ. එතකොට ඒ කායික වෙනසේදී වෙනම පරිසරයක් තියෙනවා සම්පූර්ණ භාවයේ අලුත් භාවයකට ගිය නිසා ප්‍රසන්න ගැතු නිසා. නමුත් මානසිකව ඔහු හරියට එක අස්වැගේ පිටින් ඉඳලා තවත් අස්වැගේ පිටර නැගවනවා. අස්වැය නැසුණේක විතරයි මොනේ. එකම ඉහළ මට්ටමේ. පළවෙනි මට්ටමේ ඉනකොටත් එහෙමයි. දැන් මේ මට්ටමෙන් අපි දුගතිගාමී කෙනෙක්ගේ මානසිකත්වයක ඉන්නවා නම් අනිත් පැර නිතර ඊර්ෂ්‍යා කරලා ලෝභ කරලා මේ මට්ටමේ ඉනවා නම් මානසිකවයි තියෙන්නේ අපි අපාය වගේ තමයි. එතකොට අපි පල්ලෙහා මට්ටමේ ඉඳලා දැන් ශරීරය විතරයි වෙනසකට තියෙන්නේ. එතකොට මරණයෙන් පස්සේ අරට අදාළ ශරීරයක් උරුම ගන්නවා මේක. ඒත් මානසිකව අපි අර දුක් ටික මේ ලෝකෙදිම වින්දා. කායික වෙදීම වෙනස් වෙනකොට තවත් ඊට අදාළ තව දුක් ටිකුත් එනවා ඊට පස්සේ. ඒ ටිකත් ඉන්නවා ඊට පස්සේ. ඉතින් ඇත්තටම මේව තේරුම් ගන්න අපේ ජීවිත ලොකු වෙනසක් වෙනවා. ඉතින් මේව ධර්ම කියන්නේ මෙතින් අපේ ජීවිතය ගැනමනේ කියන්නේ මේ. අපි මේ නිතරම ඉතින් බාහිර genuට මේක ආරෝපණය කරන්න ගියාට ධර්මය කියන්නේ සම්පූර්ණම අපේ ජීවිත කතාවනේ මේ. එතකොට මේක අහන්න අහන්න මේක අපේම දෙයක් වෙනවා. එතකොට අපේ දේ වෙනමයි කියන්නේ ධර්මයේ හැසිරීමත් අපේම කරගන්නවා. ඒක ඉහළට යන්න යන්න ධර්මයේ හැසිරීමත් ජීවත් වීමත් අතර ඉන්න පරතරේ නෙනම අඩු වෙනවා. අඩු වෙලා අවසාන වශයෙන් අපේ හුස්ම ගැනීම දක්වාම මේ ධර්මයේ ප්‍රැක්ටිස් එක අපි ඇප්ලයි කරනවා. සෝසත වාස සති, දීගම් වාස සන්තෝ, දීගම් වාස සාමිති පජානාති කියලා ගිහිල්ලා අවසානට වෙනකොට අනිච්ඡානපස්සී වේදී අස සිස්සාමිති සික්කති, අනිච්ඡානපස්සී වේදී පස්ස සිස්සාමිති සික්කති, විරාගානපස්සී අස සිස්සාමිති සික්කති, විරාගානපස්සී පස්ස සිස්සාමිති සික්කති, නිරෝධානපස්සී අස සිස්සාමිති සික්කති, නිරෝධානපස්සී පස්ස සිස්සාමිති සික්කති, පටිනිස්සග්ගානපස්සී අස සිස්සාමිති සික්කති, පටිනිස්සග්ගානපස්සී පස්ස සිස්සාමිති සික්කති. එතකොට ආධ්‍යාත්ම ජීවිතයේ ඉහළම තලය කියන්නේ මොකද්ද? හුස්ම ගැනීමත් ධර්මයේ පුණුවත් එක ලයින් එකකට එනවා. ඒකම තමයි කියන්නේ ධම්ම දීපාදික විහෙරද ධම්ම සරණාන ආඤ්ඤ සරණ කියන මේක. ධර්මයේම දිවිනක් කරගෙන පහනක් කරගෙන භූමියක් කරගෙන වාසය කරන දෙයක්. ඒතකොට ධර්මයේ නැමැති භූමිය තුළම ඔහු පිහිටලා ඉන්නවා. මොකද මේ කියන්නේ සතර සතිපට්ඨාන. සතිපට්ඨානේ නැමැති ධර්ම භූමිය තුළම අපේ ස්ථාවර ලෙස පිහිටවීමයි ආධ්‍යාත්මික ජීවිතය කියලා කියන්නේ. ඉතින් දැන් අපි රූපේ වෙනස් වීම තුළින් එන දුටිගෙන් එන්නේ නම් අපි අඳුරනවා. ඉතින් ඔබ වහන්සේගෙන් පිටවුරුත් ඉතින් මේක අහන්න සාකච්ඡා කරන ලැබීමම අපේ ජීවිතයේ ඉතින් මම හිතන උපරිම කුසලය මේ අපි ආනිසංස ලැබන වෙලාවක් මේක එකයි. මේක ඉතින් මිල කරන්න බෑ. ඉතින් මේක සාමාන්‍ය කෙනෙකුට ලැබෙන අවස්ථාවක් මේක එකයි. මෛත්‍රී භාවනාවද සම්පූර්ණ නැඹුරු භාවනාවක්. එතකොට විදර්ශනා පැත්තට ප්‍රායෝගිකව වුණ කරනවා නම් මේකෙන් දැන් අපි ධර්මයේ සූත්‍රවල දැක්වෙන කාරණයක් තමයි දැන් එක අවස්ථාවක ස්වාමීන් වහන්සේ ටිකක් වෙනත් ආගමික ආශ්‍රමයකට ගිහි වෙලාවේ මේ ශ්‍රාවකයන් එක්කිය සෝඳව කතා කළා. කතා කරනකොට කියන දේ තමයි ඉතින් අපේ ආගමෙත් අපි මෛත්‍රිය පුහුණු කරනවා. ඔබේ සාසුරුව වෙන ගෞතමයන් වහන්සේ මෛත්‍රිය ගැන කියනවා. ඒ නිසා අපි දෙගොල්ලම සමානයි කියනවා. එතකොට මේ හඳුරට උත්තරය දී ගන්න බැරුවද? ඊට පස්සේ නැවත බුදුරජාණන් වහන්සේ තාවට පස්සේ මේ හඳුරු මේ සිද්ධිය කිව්වා. කිව වෙනයි බුදුහාර සඳහන් කළේ නැහැ මානින්නි. අපේ මෛත්‍රිය වෙනස්. මොකද වෙනස? අපි මෛත්‍රිය වඩන්නේ විවේක නිසිතම්, විරාග නිසිතම්, නිරෝධ නිසිතම්, වස්සග්ග පරිණාම. විවේකයට බරව, නිරෝධයට බරව, විරාගයට බරව නිවනට නැඹුරු කොටයි අපි මේක වඩන්නේ. අර අය සමතිය වඩලා උපරිම වශයෙන් ධානයකට ගියේ නැවතුනේ. ඊට වඩා හැදයක් නැහැ කටේට. ඇයි නැති වෙන හේතුව? එකක් තමයි ඒගොල්ලන් සම්මා සම්බුද්ධ වෙලා නැහැ. අනිත් එක අඩු ගානේ සුතමේ ඥානෙන් ත්‍රිත්ව ශ්‍රාවකයෙකුගෙන් මේ හේතුඵල දහම අහලා නෙවෙයි මේ වැඩේ පටන් ගත්තේ. එතන අපි බුදුහාඳුර නොදැක්කත්, ඇතැම් විට ආර්ය ශ්‍රාවකයෙක් නොදැක්කත් අපිට තියෙන ත්‍රිපිටකය අපි පරිශීලනය කරගෙන අපි මේ දර්ශනය සුතමේ ඥානෙන් ලබාගෙන තමයි මේ වැඩේ පටන් ගත්තේ. එතකොට අපි හිත සමාධිමත් වෙච්ච ගමන් අපි එතන නවතින්නේ සමාහිතෝ භික්ඛවේ භික්ඛූ යථාභූතං පජානාති කියපු ආකාරයට මෛත්‍රියෙන් හරි කරුණා භාවනාවෙන් හරි අසුභේ වඩලා හරි ආනාපානසති වඩලා හරි හිත සමාධිමත් වුණා නම් සමාධි වෙන ගමන් අපි ඊළඟට පෙළඹෙන මොකට දිස්සා පැත්තට ඇස අනිත්‍යයි රූප අනිත්‍යයි චක්ඛුඤ්ඤාන අනිත්‍යයි ඒ පැත්තෙන් අනිත්‍යමනේ කරු නැත්තම් රූප අනිත්‍යයි වේදනා අනිත්‍යයි සංඥා අනිත්‍ය ආදී වශයෙන් බලනවා නැත්තම් චක් ආයතනයේ රූප ආයතන ආදී අනිත්‍ය බලනවා නැත්තම් චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු සෝත ධාතු සද්ද ධාතු සෝත විඤ්ඤාණ ධාතු ආදී වශයෙන් මොහි ස්කන්ධ ධාතු ආයතන නාම රූප කුමන හෝ න්‍යායකින් අපි මේ අනිත්‍යතාවය බලනවා අන්නේ බැරිම තමයි දසනත් ලෙකේ තොටේ නිකන් වෙන්නේ නැහැ. ඒක වෙන්න නම් කලින් අපි අසා දැනගෙනම තමයි සීලෙන් ඉඳන්ම පටන් ගන්න. දිට්ඨින් අනුපගම්ම සීලවා ගැන මේකයි. දෘෂ්ටියට නොපෙමෙනෙන සීලයකට එන කුලකම තියෙන්නේ මේ පරිසම්පාදයේ ඉදම්පච්චතාවයේ හේතුඵල දහම පදනම් කරගත්තු සම්මා දිට්ඨිය චතුසත්‍ය සම්මා දිට්ඨිය සුතමේ ඥාණයෙන් අසා දැනගෙනයි අපි මේ සීලයෙන් සමාධියට ආවේ. ඒ සීලය ප්‍රඥාවත් එකට මිශ්‍ර එකක් වෙන්නට ඕන. හරියට එකකින් අනිත්කට පිරිසුදු කරනවා වගේ සීලයෙන් ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සීලයත් පිරිසුදු වෙමින් මේ ගමන යන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒ සීලය සමාධි සම්මතනික සීලයක් වෙනවා. සීලය සමාධියට සම්බන්ධ වෙනවා. සමාධිය ප්‍රඥාවත් එක්ක මිශ්‍ර වෙලා ඊළඟට යනවා. සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථාභූතං පජානාති. ඉත සමාධිමත් වෙච්ච කල්ලි ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවෙන් ලෝකේ බලනවා. යථාභූතේ බලනවා. අනේ යථාභූතේ බලනවා කියන්නේ හිත තැම්පත් වෙනකොටම ඔහු අනේ තැම්පත් වෙච්ච මනස බේස් කරගෙන පදනම් කරගෙන අර ස්කන්ධ ධාතු ආදී වශයෙන් කිසියම් න්‍යායකින් අනිත්‍යය බලනවා. මේක පෙරම තිබෙන හැටගෙන නැතුන් නිරුද්ධ වෙනවා. හට ගන්නවා. නිරුද්ධ වෙනවා අට ගන්නවා නිරුද්ධ වෙනවා ඔන්න අපි බලන්නේ වෙලා වැඩි කරනවා එතකොට සමතේ කියන්නේ හරියට ලයිට් එකක් පත්තු කරනවා වගේ මේ ලයිට් එක ඕන වෙලාවට නිවෙන්න පුළුවන් සමතේ කියන්නේ අන්නේ ලයිට් එක දාපු වෙලාවෙ අපි ලියුමක් ලියනවා අන්නේ ලිපිය ලියා ගන්නවා වගේ තමයි විදර්ශනා වැඩනේ කරන්ට් එක ගියත් ලියුම ඉතුරු ලියුම ඉතුරු වෙනවා ලියුම මේකෙන් නැහැ සමතේ කොච්චර විවරද තිබුණත් ඕන වෙලාවක ඒක පිළිහිලා දේවදත්ත හඳුනට උනා වගේ මනුස්ස ලෝකෙන් නෙවෙයි අපායට නිරයට මුණත් යන්න පුළුවන් හැබැයි ඒ සමාධිය වැඩිවීමත් එක්ක ඊට සමගාමීව අපි විදර්ශනා කට ගොනු කර තිබුණතින් අර ඇසාදී ඉන්ද්‍රිය ආයතනාදී බලපෝදී ආනිසංස විදියට අපි ප්‍රඥාව දිනු කරලා තියෙන්නේ ඒ පමණට අපි අර අනුසය ටිකෙන් ටික අඩු කරගෙන තියෙනවා. දිට්ඨි අනුසය, මාන අනුසය, භවරාග අනුසය, අවිද්‍යා අනුසය ආදී මෙන්න මේව ටික ටික අපි අඩු කරගෙන තියෙන නිසා අපි පල්ලෙහාට යන කෙලස් ටිකෙන් ටික අඩු වෙනවා. එතකොට ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ අර සුතිමේ ඥාණයෙන් වැඩි ආරම්භ කරන්න ඕන. ඒ නිසා තමයි උදාහරණ නිතරම මේ සම්මාදිට්ඨි පුරේජවන් කියලා කියන්නේ. සම්මාදිට්ඨිය පෙරමුණ ගන්න ඕනේ කියන්නේ මේකයි. සමාධිත්‍ය ස්තපෝරණ ඒ විතරක් නෙමෙයි ඥානතෝහං දෙක්ක ව්‍යාසමානං කයමදාමේ නොවා ඥානතෝනවා පස්සතෝ I proclaim the liberation for those who know the path, who see the path. Mama, kelesunge prahane madaranne danna kenata dakina kenata. Mokak danna kenata dakina kenata de duke hata ganeema ha nirodhe dakina kenata. එතකොට අන්න ඒක සුතිමිණන් අසා දැනගෙනම තමයි මේ ගමන පටන් ගත්තේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ ශ්‍රාවකයන් කිසිම කෙනෙක් ධර්ම මාර්ගය ටිකක් පුහුණු කරලා ඉතුරු ටික දැනගන්න ආවේ නැහැ. බුදුහාමරේ මම සමතේ දැන් වැඩුවා දැන් හතරෙන් ධානයේ විදර්ශනා වඩන්න කොහොමද කියලා කවුරුත් එහෙම ආවේ නැහැ. ඇයි ඒ? ඒ මුලින්ම අර මැප් එකේ ඇඩ්‍රස් එකේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට වෙනකම් අහගෙන තමයි ගියේ. ආයාව නම් ආවේ කොසල සතුන්ගේ ප්‍රශ්නය නැත්නම් දානමානවල ප්‍රශ්නය එහෙමත් නැත්නම් අමනුෂ දෝෂයක් ඒ වගේ වෙනක දාව මිසක් ධර්ම මාර්ගයේ ඉතුරු ටික අහගන්න කියලා ආවේ නැහැ. එහෙම අවස්ථා සමහරට තියෙනවා. ඒක මොකද හේතුව? දැන් මේ ගිහඳුර එහෙම කෙනෙක් මේ ගිහඳුර මාර්ගය දැනගන්න කලින් අසා දැනගන්න කලින් ඉක්මනටම අර විවේක දෙනක් හම්බෙලා අඹවණය ඉක්මනටම යන්න ඕනේ කියලා කියනවා. එතකොට උන්වහන්සේ තායි එන්න ඔය මේ මැසේජ් එක අහගන්න. මේකේ සූත්‍රෙ තියෙන විස්තරේ. එතන හරියට මාර්ගය දැනගෙන සාකච්ඡාව නිවර්තනත් කළ ගියා නම් ඒ බොහෝ ශ්‍රාවකයන්ව කැවිලා දෙන මාර්ගවල ලබා ගැනීම. බොහෝට නැහැත්. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ ආරම්භයේදීම පිරිත් සුවිසුද්ධන් දෙටි තුලුකා කියලා කාරණයක් සඳහන් කරනවා. ආදිමේව කුසලියසු ධම්මේසු පරිසුද්ධේහි. ආරම්භයේදීම කුසල දාම පිරිසුදු කරගන්නට ඕන මොනවද? සීලක සුවිසුද්ධන් දෙටි තුලුකා. සීලේ පිරිසුදු වෙනට ඕන, දෘෂ්ටිය ඍජු වෙනට ඕන. දෘෂ්ටි කියන්නේ මොකද්ද? අර ඇතනත තියෙන දෘෂ්ටි වලින් මිදෙච්ච සම්මාදිටිය. ඒකම තමයි කර්ණෙමද සූත්‍රයේ තියෙන්නේ. දිට්ටි චනුපගම්ම සීලම දස්සනේන සම්පන්නෝ කියලා. දෘෂ්ටි වලට නොගියොත් නොවැටුනොත් සීලයක් අනුගමනය කරන්න ඕන. යන්තම් සන්තම් බදන් අපි සමෙච්ච. යම් ශාන්ත පදයක් යම් දෙනවා. එකක් සම්පතේ ඔස්සේ මෛත්‍රී භාවනාව වඩන කියන අර හඳුනා දීපු ප්‍රතිපල 11 සම්පතේ ඔස්සේ මෛත්‍රී නෙමෙයි මෛත්‍රී වැඩිම තුලින් සම්පතේටපත් වෙනවා. පත් වුණාට පස්සේ අර කලින් අසහදනගත්තුක මෙණී කරන්න ඕනේ. සමාහිතෝ භික්ඛවි භික්ඛු යථා භූතං පජාන්ති කියන්නේ ඒකයි. සමාහිත වූ භික්ෂුව යථා භූතයෙන් ලබනවා කියන එක. යථා භූත ඥාන දර්ශෙන් ලබනවා කියන එක. ඒ කියන්නේ සුතමේ ඥානය දැන් මේ බහාරමේ ප්‍රඥාවෙන් සාක්ෂාත් කරගන්න. ඒකෙන් තමයි මේ මුක්ති ඥාන දර්ශනයට එන්නේ. විමුක්ත සම්මේ විමුක්ති මිදින ඥානම හොති කියන්නේ ඒකයි. තමයි අපි මේක මෙදුන නම් මෙදුන ප්‍රමාණයට තමන් දැනගන්න දැන් සංකයි දිතේ මිදිලා දැන් කාමරාග රූප පටික දෙකෙන් මිදිලා දැන් සම්පූර්ණයෙන්ම කියලා සුප්‍රහිණ වුණා කියලා එයා මිදිච්ච ප්‍රමාණයට වැය දානවා. තවත් කරුණු බලලා ගැටලු තියෙනවා ලියාගෙන ඉන්නේ ඊළඟ දවසේ අපි ටිකක් කොහොමද මේ ගැටලු තියෙනවා පුළුවන් බව සටහනෙමත් බලලා මොනවද ලියාගෙන තියෙන ටිකක් එනකොට ගැටලු තියෙන ටික ඒකට අපිට තවත් පැහැදිලි කරගන්න පුළුවන් ගැටලු එන්නේ නැති වෙන්න ඕනේ එතකොට තමයි හොඳට පැහැදිලි වෙන්නේ කාරණා හොඳයි අපි ඉතින් මේ හැම මාත්‍රාවකම තමයි කරුණු කියන්න පුළුවන් අපි මේ වෙලාවත් බලලා ඒත් එක්ක තමයි කලමනාකරණය කරගෙන කරන්නේ. දැන් සටහනේ තමයි මේක තරම් කරුණු සමාන සියුම් කරන විස්තර වෙනවා. දැන් ඔය නිබ්බේධික පරියය සූත්‍රයම විස්තර වෙනවා. හේතර හම්බෙත්තේ කමමදාන් කියන එක. ඒ වගේ ඊටාම සියුම් තැන් ගානක් ඔය අතරේ විස්තර වෙනවා. විදර්ශනා වැඩ කරන ආකාරය, ඒක විවිධ සූත්‍ර වගේ තියෙනවා. සූත්‍ර ගණනාවක් ඔය අතරේ දක්වලා තියෙනවා. පුඤ්ඤාවිසන්ද සූත්‍රය, ඊළඟට සත්‍ය සූත්‍රය, යাদি සූත්‍ර ගානක් තියෙන උපනේත සූත්‍රය. එන්න සත්‍යාවියව මට්ටෝටයි හමාන මතකින් ආදිවාසීන් අර සැතිකින පහර ලද්දකු මෙන් කාමරාගය දුරු කරන්න කියලා කියනවානේ. එතන බුදුහමර කියන්නේ කාමරාගයට වඩා දැනුම කරන් සංකායදීටි පහනාය සතෝ බිත්තු පිකු පරිබජේ කියලා. සංකායදීටි දුරු කරන මාසයන කියලා. එතකොට දැන් සාමාන්‍ය මට්ටමේ කාමච්ඡන්දේ දුරු කිරීම විතර නෙවෙයි නීවරණ මට්ටමෙන් ඉතින් ඥානවත් දුරු වෙනවා. නමුත් බුදුගණන් වහන්සේ මේ මාර්ගඵල ගැන තමයි වැඩි අවධානයක් දෙලා තියෙන්නේ. සංකායදීටි දුරු කරන්නම උනන්දු වෙන කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේ සූත්‍ර ගණනාවක් කොයි අතේ ඇති ලැබෙනවා කියලා කරගෙන ඒවත් නිකන් හරි බලන්න ඉතින් බලලා එහෙනම් මේ සියලු පින් බලෙන් මේ ධර්මය ශ්‍රවණය කරා වූ කිසියම් සත්‍ය සිදෙනවා නම් ඒ හැම දෙනමත් මේ පින් සුවපත් වෙත්වා උතුම් නිවන් සුවයම ලබත්වා කියලා ප්‍රාර්ථනා කරමු. අපි හැම දෙනාටම මේ උතුම් කුසල බලයෙන් මෙලොව සිටින් නිරුක් නිරෝගී සම්පන්නී ජීවිතයක් ලබා ගන්නට ධර්මාවෝදය කරා දින දින වේගවත් ඉදිරියට යනට ඒ ලබන ධර්මාලෝකයෙන් ලෝකයේ බොහෝ දෙනෙක් නිවන්නට සැනසෙන්නට ධර්මය ලබා දෙනට අපේ හැම දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය දිගාසිර සම්පතු සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දුක්ඛම්පත්තාච නිදුක්ඛා භයම්පත්තාච නිබ්භයා සෝකම්පත්තාච නිසෝකා හොන්තු සබ්බේ පාණිනෝ. දුකින් පෙළෙන සත් දුකින් නිදෙත්වා දියෙන් පෙළෙන සත් දිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.